2013 වසරේ දෙවෙනි මාසේ 5 වෙනිදා භාවනා වැඩසටහන. ඒ දිනේ නිදහස් සමරලා නිදහස් උසවේද ඇතුව අපි ආරම්භ කරන භාවනා වැඩසටහන නිසා මං අදහස් කළා ජාතික කොඩියෙන් අදහස් වෙන කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න. කොඩියේ හැටියට රටක් හැදෙන ගුණයකුත් රටේ හැටියට කොඩිය නිර්මාණය වෙන ගුණයකුත් ලෝකෙ තියෙනවා. ඉතින් අපේ රටේ කොඩිය කොයි විදියටද නිර්මාණය වෙලා තියෙන්නේ, කුමන කුමන අදහස්ත නිර්වචනය වෙන්නේ කියන කාරණේ අපි අවබෝධ කරගත යුතුයි. ඉතින් අපි ඉස්සෙල්ලා මේ කොඩිය දිහා බලමු. ජාතික කොඩිය දිහා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මේ තියෙන්නේ ජාතික කොඩිය. ඒ ජාතික කොඩියේ සිංහයා අතේ තියාගෙන ඉන්නේ කුමන්ද? කඩුව. කඩුවෙන් කරන එක වැඩක් නම් මම දන්නවා. ඒ තමයි යුද්ධ කරන එක. තව වැඩක් කියන්න බලන්න. ඕනනම් ඉතින් කොස් කපන්න ගන්නත් පුළුවන්. ඒත් කඩුවකින් කරන ප්‍රධාන දේ මොකද්ද? යුද්ධය. එනිසා යුද්ධය සනිටුහන් වෙන්නේ කඩුවෙන්. එහෙමනම් කඩුවක් අතට ගත්ත සිංහෙක් කියලා කියන්නේ යුද්ධය අතට ගත්ත සිංහෙ. එදා මෙදා තොර දිගටම අපිට තිබුණේ යුද්ධ. එතකොට මේ කොඩියේ කියවෙන සාස්ත්‍රයේ රටේ ඇති වෙලා තිබුණ නැද්ද? තිබුණා. ඊළඟට සිංහයා එක තැන හිටගෙන ඉන්නේ කකුල් තුනකින් කඩුව පුත් අතේ තියාගෙන ඉන්න නිසා කොහොමත් යුද්ධයක් අතින් දරාගෙන ඉන්න රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා සිංහයා නිකන් හිටගෙන ඉන්නවා විතරයි ගමන නෑ. අපේ රටේ එක තැන ලෝකේ අපිව පහු කරගෙන ගිහිල්ලා තියෙනවද නැද්ද? පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක, පසුබිම් තලය මොන පාටද? රතු පාට, රක්ත වර්ණේ යුක්තයි. ඒ කියන්නේ රක්ත වර්ණේ කියන්නේ රුධිරේ පාට, ලේවල පාට. එහෙමනම් කොහොමත් කඩුවක් අතර ගත්ත කෙනෙක් ඉන්නෙම ලේ ගොඩක තමයි ඉන්න සිද්ධ වෙන්නේ. අපි ලේ ගොඩක නෙමෙයිද මෙතෙක් කාලයක් හිටියේ? මෙතෙක් කාලයක් හිටියේ ලේ ගොඩක. ඉන්නේ එකක් ඉවර වෙනකොට එකක් පටන් ගන්නවා. එකක් හරි ඉන්නවා. ඊළඟට මේ වටෙන් බෝකොළ හතරක් තියෙනවා. මම දන්න විදිහට මේ බෝකොළ හතර නෙමෙයි ශ්‍රී ලංකා ජාතික කොඩිය ලියාපදිංචි කොඩිය තියෙන්නේ පුටු කකුල් හතරක්. ඒකෙන් අදහස් කරන්නේ රැජිනගේ පුටුව පල්ලේ ඉන්න කෙනෙක් හැටියට තමයි අදහස් කරන්නේ. කෙනා කවුද කියන්නේ? ඒගොල්ලෝ එහෙම අදහසක් දීලා තමයි සිංහයාට ඒ වගේ වටිනා තැනක් දුන්නේ. පුටු කකුල් හතරක් යටින් තිබ්බා. හරි. ඒ කොඩිය එහෙම දාලා ඒක වෙන් කරලා එහෙම කොටස පිට තියෙනවා කොඩියේ. කණුව හරිය තමයි කොඩියේ මුල. මේ පැත්ත තමයි අවසාන කෙළවර තමයි කොඩිය අග. එතකොට අපි ඉන්නේ කොඩියේ අග පැත්තේ. ඊළඟට අනිකුත් ජාති නියෝජනය වෙන්න කියලා ඉවරලා දානවා තැඹිලි පාට සහ කොළ පාට. තැඹිලි පාට වලින් කියන්නේ Hindu, කොළ පාටින් කියන්නේ මුස්ලිම් ජනතාව. එතකොට ඉස්සරහින්ම දාලා තියෙන්නේ එයා මුස්ලිම් ජනතාව. ඊළඟට දාලා තියෙන්නේ Hindu ජනතාව. එහෙමනම් රටින් සුළු පිරිස තමයි අදත් මේ රටේ ඉස්සරහින් ඉන්නේ. ව්‍යාපාරික ශාස්ත්‍රයේ, වෙළඳාම් ශාස්ත්‍රයේ, ආයුධන ශාස්ත්‍රයේ ඉන්නේ මහජාතියක් හැටියට ඒගොල්ලොන්ගේ අතේ තියෙන යුද්ධ විතරයි. දැන් බලන්න මේ හරස් අතට ඉරි යෙදුනහම, උඩු ඉඳලා පල්ලෙහාට ඉරි යෙදුනහම දැන් මේක සිංහයාට ඉස්සරහට යන්න බැරි බාධක දෙකක්. මේ දෙන්න දෙන්න තමයි බාධකේ. ඉතින් ඒ දෙන්නට විරුද්ධව තමයි කඩුව දික් කරගෙන ඉන්නේ. ඒ නිසා ඒ ඇත්තෙම මේ සිංහයට ඉස්සරහට යන නොදෙන බාධක දෙකක් සමහර වෙලාවට මේ දෙකම වුණා අපිට පහුගිය කාලේ. ඈ දැනුත් එහෙ තත්ත්වේ තියෙනවා. ඉතින් මේ රටේ තත්ත්වේ තියෙනවා. ඊළඟට කහ පාටින් වටේ මොකෝම තියෙනවා. ඒ කියන්නේ මේ රටේ පසුබිම බෞද්ධ කසාවත කියන එක පෙන්눔 කරලා තියෙනවා. යුද්ධ තිබුණත් මොන જાතියින් හිටියත් මොන වර්ගිකයන් හිටියත් පසුබිම කසාවත තියෙනවා මුළු ජාතික කොටේ පුරාවටම ආවරණය වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒ කසාවත උඩ ඇඳිලා තියෙන දේවල් ටික නම් එච්චර හොඳ නැති මට්ටමට ගැන අසුබ රීතියින් පාවිච්චි කරනවා. බලන්න මේ අතට උඩුවතට ඊරි නැහැ. ඔබ අනිකුත් ජාතික කොඩි අරන් බලන්න තියෙන්නේ කොඩියේ මේ දික් අතට ඊරි තමයි තියෙන්නේ. ඇමරිකාව ඒවා ඉන්දියාවේ ජාතික කොඩිය ගත්තත් මේ අතට ඊරි තියෙනවා. එහෙම පහලට මෙහෙම ඊරි දාන්නේ නැහැ. එහෙම ඊරි දාපු කොඩිත් ලෝකෙ තියෙනවා. සුඩානයේ අයගේ ඔය රටවල් වල කොඩියක් තියෙනවා. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ තව දියුණු රටකත් මේ හරහට කොඩි වගේ මේ ඉරිදාප එකක් තියෙනවා. හැබැයි මේ ඒ රටවල් වල තව එකක් පිටුපසින් දාන්නේ නැහැ ඒගොල්ලෝ. මේ හරහට ඉරි දැම්මොත් හරහටම විතරයි තියෙන්නේ මුළු කොඩියම. මේ අතර දාන්නේ නැහැ. මොකද එතකොට ඒකේ දෙපැත්තට කැපෙන ගුණයක් හට ගන්න නිසා. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. මේකේ ඉතින් මෙහෙම වුණා නම් හොඳයි. සිංහයාගේ අතට සිංහයා කියන්නේ හොඳ කෙනෙක්. සිංහයාගේ අතට හම්බෙන්න ඕන හොඳ දෙයක්. දැන් ධර්ම චක්‍රයක් හම්බුණා නම් පොර ධර්මයෙන් රට පාලනය කරන කෙනෙක් වෙනවා. සිංහයාගේ ඉදිරියෙන් හරි ඉහලින් හරි කිසිවක් දාන්න හොඳ නැහැ. ලෝකේ බොහොම වේගවත්ම ශක්තිමත් සතා හැටියට පිළිගන්නේ සිංහයා. ඕනම සත්වයකට අභියෝගයක් නොවි ඔහුට දිනන්න පුළුවන් සතෙක් තමයි සිංහයා කියලා කියන්නේ. හරි නුවණක් තියෙන කෙනෙක්. සටන් කාමීත්වයට එහෙම හරි දක්ෂයි. ඒ නිසා සිංහයට ඉහලින් දැම්මොත් ඉදිරියෙන් හිටියොත් ඒත් ඒගොල්ලන්ට අපලයි. ඉහලින් දැම්මොත් ඒත් ඒගොල්ලන්ට අපලයි. අපි සාමාන්‍යයෙන් බුදුරුවට ඉහලින් කිසි දෙයක් එල්ලන්නේ නැති වගේ මේකත් එහෙම ගුණයක් තියෙනවා. ඒතකොට සිංහයා ඉස්සරහටම ඇවිල්ලා ධර්ම චක්‍රයක් අතේ තියාගෙන පසුබිම අහසේ පාට දැම්මනම් ආකාශ පාට දාලා ඉහළින්ම ඉරයි හඳයි දෙක තිබ්බනම් ඉස්සර තිබුණා හිමි ඉරයි හඳයි දෙකක් යොදලා යාති පොඩි තිබ්බා. ඒත් ඒක යට ඉන්න සිංහයා ඉන්නේ කසයක් කරන්. එක්ක දුවන කඩුවක් අරන් දුවන සිංහෙක් ඉන්නවා. කො නැත්තම් පහළට බැහැගෙන යන සිංහෙක් ඉන්නවා මේ පැත්තට. එහෙම නැත්තම් ඉහළට නගින සිංහෙක් ඉන්නවා. ඔය වශයෙන් තමයි තියෙන්නේ. හැබැයි කඩුව අතින් ගිලිහුනේ නෑ. ඒක අහලා ඉඳලා ඔව් අපි දන්න ඉතිහාසය කිව්වොත් ඔක්කොම යුද්ධ නිසා සමකාමී කාලයක් අපිට හම්බෙන්නේ නෑ. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් අනිකුත් වර්ණ ආගම් වර්ණ ටික පහලින් යදුවනම් ඉවරයි. අස්සන්ඩ එක පිළිවෙලට තියෙනවා. එතකොට ලස්සනට ඒ ආගමික මාවත දිගේ සිංහයා පාරබ්බවට පත් වෙනවා. එයාටින් ආගමික මාවත දිගේ සිංහයා ලස්සනට ධර්මයේ අරගෙන ධර්මකාමීත්වයේ අරගෙන යහපත අරගෙන ඉස්සරහට යන සිංහයේ බවට නිර්මාණය වෙනවා. ඔන්න ඔය විදිහයි මනා සිංහ කොඩියක් නිර්මාණය වී යුත්තේ ජාතික කොඩියක්. මේ කොඩියම හරි නිර්මාණය වෙනවා නම් නිර්මාණය වෙන්න ඕන සුබ විදියට යහපත් විදියට ඕකයි. ඊළඟට අපි ජාතික දිනය කියලා දෙයක් සමරනවා. ඒ සැමරීමේදී අපි මොකද කරන්නේ? ඒ සැමරීමේදී ඇත්ත වශයෙන්ම අපිට සිද්ධ වෙන්නේ මොනවද? අපිට අර අමතක වෙවි යන වහල් මානසිකත්වයේ අප්ඩේට් වෙනවා මෙදාට. එදාට කියලා දෙනවා අපි මෙච්චර කාලයක් වහල් වෙලා හිටියා ඔන්න මතක තියාගනින්නලා. ඈ අපි ඔන්න අධිරාජ්‍යයන්ගෙන් මෙහෙම ගුටි කෑම මතක් කරගනින්නලා කියා අපි මේව අවදි කරලා දෙනවා. ඊළඟට ඉතින් ආයුධ ටිකක් අරන් යනවා. මේ අහවල් රටේ නිෂ්පාදනයේ කිය රටවල් වල නම් කී කී ආයුධ ටික පෙන්නනවා. හරිද? ඊළඟට හමුදාව කෙළපාලිනෝ මේ අහවල් සුද්දගේ කාලේ ආරම්භ වුණේ. අහවල් සුදු මහත්තයා ආණ්ඩුකාරයා තමයි මේක ආරම්භ කරේ කියන්නේ හමුදා කණ්ඩායම් වල නමුත් කියනවා. ඉතින් අපේලු ජාතික උත්සවේ නිකං අපරාධේ ওই දුප්පත් අහිංසක මිනිස්සු කන්න නැතුව, ගෙවල් දොරවල් නැතුව, වහලට හේවණක් නැතුව ඉන්න මිනිස්සුන්ට එක ගෙවල් 100ක් හොයලා දීලා ජනාධිපති ජාතික කොඩි ඉස්සරහට ගිහිලා ජාතික ගීය ගායනා කරලා අර ගියා නම් අල්ලිය ගහ මන්දිරය ඇතුළට මිනිස්සු අදහනවා. මේ දුප්පත් රටක්, මේ ණය වෙවි ජීවත් වෙන රටක් හැම ආපු දේශපාලකයාම බය නැතුව ණය වුණා. ඒ මොකද ඒගොල්ලන්ට කිසි අදහසක් නැහැ, මේ රටට ආදරයක් නැහැ තිබ්බේ. ඒ මිනිස්සු ප්‍රාධිකාරී වුණාට පස්සේ එංගලන්තේ පදිංචිය. දැනටක පදිංචිය. ඒ නිසා මේවා බුද්ධිමත්ව ඥානවන්තව මේ රට ගොඩ ගන්න මේ ඉන්න නායකයෝ හොඳයි. අපි නරකයි කියනවා නෙමෙයි. නැත්තම් හොඳ කෙනෙක් හොයාගන්නම නැති වෙනවනේ. මේ ඉන්න කට්ටිය ඥානවන්ත වෙලා වැඩ කරන්න ඕන. තව ටිකක් ඥානවන්තයි, තව ඥානවන්ත වෙනවා, තවත් පිරිසුදු වෙනවා. දැන් ඔයත්තන්ට බණ කියන්නෙත් ඒකනේ. ඔයත් බණ නොදන්න අය නෙමෙයි. දහම් පාසල් ගිහිල්ලා, දහම් පාසල් වල උගන්වලා, ඈ බහන බණ දහම් පොත්පත් සෑහෙන කීවල බොහෝ භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා අපි තවත් අනුශාසනා කරන්නේ යහපත් වීම උදෙසා. දැන් ඔන්න අපි ඒක අවසන් කරනවා. ජාතික ගොඩියයි නිදහස් උත්සවයේ ওই කතා ටිකෙන් තේරුම් ගන්න වෙන ඕන ටිකයි වෙච්ච දේවලුයි ඔක්කොම ටික. හරි, සැබෑ නිදහස. සැබෑ නිදහස තියෙනවද ඔයගොල්ලන්ට? ඒක මම මේ රටක වශයෙන් නෙමෙයි, හරි මානසික වශයෙන්. මානසික වශයෙන් ගත්තහම මිනිස්සු සියලු දෙනා වහල්ලු. කාටද වහල්ලු? තණ්හා දාසෝ. මමත්වයට තමයි ලොකුම බලවේගය දෙන තණ්හා බලවේගය. ඒ මමත්වයට දාසේ සේවකේ යටත් විජිතයක් තියෙන්නේ. ඔබ ළඟ තියෙන්නේ යටත් විජිතයක්. ධර්මයේ දැක්කොත් විතරයි යා යටත් විජිතෙන් නිදහස් වෙන්නේ. යා රජ වෙනවා. බුද්ධ රාජ්‍ය කියන්නේ ඒකයි. බුද්ධියෙන් රාජ්‍යත්වයටපත් වෙන බුද්ධියෙන් වහලෙක්ුන්නේ නැහැ. අනිත් ඔක්කොම ටික බුද්ධියෙන් වහලෙක් වෙලා ඉදදී බුද්ධ රාජ්‍යයටපත් වෙනවා. ඒකොට බුද්ධියෙන් රජ වුණාම එයාට අර වගේ බලපෑම් දෙන්නට එයා යටත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබත් මාර්යාගේ වසඟේ ඉන්න කෙනෙක් නම් පිටින් යටත් විජිතයක් තිබුණත් නැතත් ඔබ මනසින් යටත් විජිතයක තමයි ජීවත් වෙන්නේ. මනසින් යටත් විජිතයක තමයි ජීවත් වෙන්නේ. කාටද යට? ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, අතීතයට, අනාගතයට, වර්තමානයට යට. ඔබ කල්පනා කරන්නේ ඔන්න ඔය යටත් පරිසරය තුළ පමණයි. යටත් විජිතයක් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අනින් එහා කිසි දෙයක් කරන්න බෑ. කළොත් වැරදිකාරයෙක් හැටියට දඬුවම් දෙනවා. ඒගොල්ලන්ව විවේචනය කරන්න බෑ. ඒගොල්ලන්ට විරුද්ධව කිසි දෙයක් කතා කරන්න බෑ. ඒක තමයි යටත් විජිතයක තියෙන ලක්ෂණය. එතකොට මේ යටත් විජිතයේ තියෙන ලක්ෂණෙත් මොකද්ද? අපිට මේ අතීත, අනාගත, වර්තමාන ඉක්මවල දකින්න බෑ. තහනම්. සුඛ දුක්ඛ උපේක්ෂා විඳිනවට වැඩිය දෙයක් විඳ ගන්න බෑ. තහනම්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි ඔස්සේ හිර වෙලා ජීවත් වෙනවා මිස ඊට වැඩිය දෙයක් කල්පනා කිරීමට හැකියාවක් නැත. ලෝභ, ద్వේෂ, මෝහ, මන්දමාන, ඊර්ෂ්‍යා ආදී කරන දේවල් මේ රූප, වේදනා, සංඥා, සංඛාර ඔස්සේම සිතමින්, පතමින්, දුක් වෙමින්, හඬමින්, හිනා වෙමින් ඉන්න පුළුවන් මිසක් ඊට වැඩිය දෙයක් කරන්නට බෑ. ඒ නිසා ඔකට කියනවා යටත් විජිතය කියලා. ඉතින් ඔබ ජීවත් වෙන්නේ යටත් විජිතේ. කවුද මගේ පාලකයා? තණ්හාව. තණ්හාව කියන්නේ ඇලීම. කුමන හරි දෙයක ඇලෙනවා නම් එතන තියෙන්නේ මොකද්ද? තණ්හාව. එතකොට මම මීට කලින් කියලා දීලා තිනවා මේ වැරදි තේරුම් වලට යන්න එපා. ගැටීම කියන්නේ තණ්හාව. ගැටීම කියන්නේ තණ්හාව. ඇලීම කියන්නේ තණ්හාව. උපේක්ෂාව කියලා කියන්නේ තණ්හාව. මතක තියාගන්න. අවේදීත නිරෝධ සහගත අවස්ථාවක් වෙනවා. දැන් වේදනා උපේක්ෂා වේදනා මිසක් උපේක්ෂාව කියලා වෙන දෙයක් නැහැ. උපේක්ෂාව නම් වේදනා. එතකොට නිර්වාණය කියලා කියන්නේ වේදනාව නෙමේ. අවේදීත ගුණේ යුක්තයි. චේතෝ විමුක්ති ගුණේ යුක්තයි. එහෙනම් වේදනා ගුණයක කෙනෙක්ව හොඳයි කියලා දැන් බුදුදහමේ ගොඩාක් අපි කියලා දෙන්නේ උපේක්ෂා වෙන්න, උපේක්ෂා සහගත වෙන්න, උපේක්ෂාවෙන් බලන්න කියන්නේ. එතකොට උපේක්ෂාව කියලා කියන්නේ බුදුදහමේ තියෙන අවසාන ප්‍රතිෂ්ඨාව නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. උපේක්ෂාව කියන්නේ අවසාන ප්‍රතිෂ්ඨාව නෙමෙයි. එහෙමත් නැත්නම් අතහැරීම කියලා කියන්නේ අවසාන ප්‍රතිෂ්ඨාව නෙමෙයි. අල්ලා ගැනීම වලින් අතහැරුණාට අතහැරීම කියලා කියන්නේ අවසාන එක නෙමෙයි. අපි මේ ඉන්ද්‍රිය ක්‍රියාදාමයෙන් අපි නිදහස් වෙන්න ඕන. ඉන්ද්‍රිය ක්‍රියාදාමයෙන් නිදහස් වෙන්න. දැන් මේ ඉන්ද්‍රිය ක්‍රියාදාමයෙන් නිදහස් වෙන්නේ නැතුව ඔබ ඔය මනස ඇතුළෙම ඉඳගෙන වෙන වෙන චරිත මවාපෑමෙන් ඇති තේරුමක් වෙන්නේ නැහැ. මනස ඇතුළෙම ඉඳගෙන හැඩගැන්වෙනවා. දැන් අපි මේ දෙතිස් කුණපේකින් යුත් මේ ශරීරයේ ඉඳගෙන එක එක කොණ්ඩ මොස්තර දානවා. ඒත් කොණ්ඩ එකයි නේද? මොන මොස්තරේ දැම්මත් එකම කොණ්ඩේ. ඈ ඊට පස්සේ එක එක පාට, එක එක වර්ණ, එක එක හැඩවලට එක එක ඇඳුම් අඳිනවා. මොන මොන හැඩ ගත්තත් එකම ශරීරෙනේ. ඈ දික්කලිසං ඇඳද්දත්, කොටකලිසං ඇඳද්දත්, රවුම් කල්ල ඇඳද්දත්, කොහොම මොනවා කරලා ඇඳද්දත් එකම ශරීරෙ. ඒ වගේ තමයි තමන්ගේ මූලික මනස එහෙමයි. මනස එක එක විදිහට වෙනස් කරනවා, රවුම් කරනවා, හැඩ කරනවා, උල් කරනවා, පාට කරනවා මනස. හරිද? නමුත් මනස එකමයි. ඒ නිසා අපි මනසින් නිදහස් වෙන්න ඕන. කයනොයි මනසෙනොයි නිදහස් වෙන්න. වචනෙනොයි නිදහස්. හිත කය වචනය සංවර වෙනවා කියන්නේ ඒකට. නිදහස් වෙන්න ඕන කයනොත් නිදහස් වෙන්න ඕන, මනසෙනොත් නිදහස් වෙන්න ඕන, වචනෙනොත් නිදහස් වෙන්න ඕන. එතකොට සංවර කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට සංවරයක් කියලා. නොසෙල් වෙන ගුණය සංවර. සංවරයි. ඒ නිසා හැම දෙනාගේම මනස සංවර කර ගැනීමට අවශ්‍ය කරනවා මේ ඉන්ද්‍රියන් තුල ජීවත් වෙමින්ම, ඉන්ද්‍රියන් තුලම මේ කරුණු වෙනස් කර ගැනීමින්ම සිටීමෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. එhmenan නිතරම තේරුම් කරගන්න මේ මොහොතේ මම ගත්ත මේ දෘෂ්ටියත් අවිද්‍යාව සහගතයි කියලා හිතන්න. සමහර අයට නිවන් මාර්ගෙ එතනම නතර වෙන්නේ බනහගෙන යනවා එක කර මට්ටමනේ කියලා නතර වෙන්න හේතුවක් තියෙනවා. මොකද? ඒගොල්ලෝ හිතනවා මේක තමයි ධර්මය. මේක තමයි සත්‍යය. මේක තමයි පිළිවෙත කියලා ඒකෙ එල්ලබ ගන්නවා. මේ මොහොතේ ගන්න දෘෂ්ටිය තුලත් අවිද්‍යාව තියෙනවයි කියලා දකිනවා නම් එයා ඒක අතහරිනවා. මේ මොහොතේ ගන්න දෘෂ්ටිය තුලත් අවිද්‍යාව තියෙනවයි කියලා දන්නවා නම් අතහරිනවා. මේ අතහැරීම කොච්චර එහාට ගියාද කියනවා නම් අවසානයේ අතහරින ගෙනත් නැති වෙන්න ඕන. අතහරින්න ඕන. අතහරින කෙනෙකුත් නැතිව දැන් මෙතන ඉන්නෝනේ කර්මකාරකයා. කම්ම නිරෝධාය සංවත්තති සනසෙන්න නම් ඔබ කර්මය නිරෝධ කරන්න ඕන. දැන් මේ අපේ බෞද්ධ පින්නතුන් මොනවා කළත් මොන පින්කම් කළත් කර්මකාරකයා ළඟ තියාගෙන ඉන්නවා. කර්මකාරකයා තමයි මේ සසර හදන කෙනා, ගහකාරකයා. එයා තමයි ගහකාරකයා. කර්මකාරකයා ගහකාරකයා කිව්වේ ඒකද? මේ කර්මකාරකයා එයා. ඉතින් එයා හොයලා එයා නිදහස් කරගන්න ඕන. එයා නිදහස් කරන්න බුද්ධියෙන්ම, ඥාණයෙන් නිදහස් කරන්න. මේ ඥානය අවදි කරලා හරියට නිවැරදි විදිහේ සංඥා ලබා දෙනකොට වැරදි විදිහේ සංඥාවල් වලට ඉන්න පුළුවන්කම නැහැ. ඉතින් ඒ දේ තමන් කරන්න ඕන. නෑගෙගේ ඉඳලා හරියන්නේ නැහැ. ඒ දේ තමන්ගේ බුද්ධිමේ වශයෙන් කරගන්න ඕන. ඉතින් මෝඩයන්ට බැහැ කරන්න මේක ඥානවන්තයන්ට විතර හැකියාවක් තියෙන දෙයක්. තේරෙනවනේ? සංසාරේ නැත්තම් දන්නවනේ ලෝධිය බොන්න වෙනවා ඈ ඉබ්බෝ කූණු කැටපොත්තු ඇටිකිත්තු වෙන්න වෙනවා සම්මානලර ගෙවල් වල ඉන්න හතු ටික මරපු එකටත් එක්ක කැටපොත්තු බලාගෙන ඉඳි මලාගමන් කරපොත් එක්කේ දෙහිඳ මේනේ වැඩි හොඳයි මේ මේ කාරණේ තේරුම් කරගත්තොත් තමන්ගේ තියෙන අර අවිද්‍යා සහගත සත්ව ගුණයේත් එක්ක සසර යන එක නතර වෙනවා. ධර්ම පරේෂණය කරන්න පරේෂණය කරනකොට චක්කුම් උදපාදි ඇහැ ඉපදිනවා තමන්ට දකින්න පුළුවන්. ඥානං උදපාදි ඥානෙ ඉපදිනවා මේ කරුණු වැටහෙන ඥානෙ උපදිනවා. අතහරින්න කියලා කියන්නේ මොනවද? මුලින්ම සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි. ඔය සක්කාය දිට්ඨිය කියන්නේ කර්මකාරකයක් ක්‍රියා කරන්න මම. ඒ මමත්වය තමයි අතහරින්න තියෙන්නේ. ඒ මමත්වය අතහැරියට පස්සේ එතන ඉඳලා ගමන තමයි සත්වේ පුජ්‍යලේ ආත්මයක් නැතුව යන ගමනක් එතන ඉඳලා ආරම්භ වෙනවා. ඒ නිසා යාද කියනවා ආර්ය ශ්‍රාවකයා බුද්ධ පුත්‍රයෙක්. ආර්ය ශ්‍රාවකේ බුද්ධ පුත්‍රයෙක්. අතේ ඔයගොල්ලෝ තාම මාර පුත්‍රයෝ. සමහර වෙලාවට කියන්නේ මාරෙක් කියලානේ. මට මාර වැඩක් වුණේ නේද? මාර මිනිහෙක් හම්බුනේ, මාර ගෑණියෙක් හම්බුනේ කියලා මාරයි කියන්නේ. ඉතින් මාරයෝ තමයි ඔක්කොම ටික. මාර දුවරුයි මාර පුත්‍රයෝ. ඉතින් මාරයටම තමයි අයිති. මාරයා කියන්නේ විනාශයට කියන නමක්. ස්වභාවයෙන් මිනිසුන්ගේ ජීවිත ඇදගෙන යන්නේ කොහටද? අපායට. ඒ නිසා ස්වභාවයට ඉඩ දෙන්නොත් එහෙම තාම භයානකයි. ඒ නිසා ප්‍රඥාවට ඉඩ දෙන්නට ඕන. ප්‍රඥාවට ඉඩ දෙන්න ඕන. ප්‍රඥාව කියලා කියන්නේ ඉහළට හබල් ගහලා යන ඔරුවක් වගේ. මාර බලවේගය කියලා කියන්නේ ස්වභාවයෙන්ම ගහගෙන යනවා පහළට ප්‍රපාතයකට. ඒකයි උඩුගම්බලාගේ පාත්‍රය. ඒකයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ඉන්ද්‍රියන් වලට සමගාමී ගමනක් නෙමෙයි මම යන්න ඕන, විරුද්ධගාමී ගමනක් යන්න ඕන. අපේ ඉන්ද්‍රියන් වලට විරුද්ධගාමී ගමනක් කියලා හිතලා කරන්නේ මේවා කුණු වෙනවා, ගඳ ගන්නවා, පිළිකුල් වෙනවා, අපේ කැතයි කැතයි කියේ ඉන්නවා. ඒක ඒක ඉන්ද්‍රියන් විරුද්ධව යන ගමනක් නෙමෙයි. ඒ ඉන්ද්‍රියන් වලම තියෙන එක ලක්ෂණයක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුගේ ජීවිතේ පිළිකුල අනිවාර්යෙන් තියෙනවා. ඈ පිළිකුල තියෙන නිසානේ මේ අපි පිළිකුල් දේවල් ටික ඔක්කොම පැත්තකට දාලා සෙන් පවුඩර් ගහලා නේ ඉස්සරහට ඇවිල්ලා බොහොම ලස්සනට ඉන්නේ. අර කැත දේවල් ටික ඔක්කොම අයින් කරලා ගලවලා දාලා අපි ඉන්නවා. ඒ කියන්නේ ජීවිතේ හැමදාම මිනිස්සයා පිළිකුලෙන් ඈත් වෙන්න බලන උත්සාහ කරනවා. ඒ වගේම ප්‍රියමනාප දේවල් තියෙනවා. එතකොට මේ පිළිකුල කියන එක අර හංගපු දේවල් ටික ඉස්සරහට අරගෙන බැලුවයි කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. මේක සෙම්සොටු තියෙනවායි කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. ඒක පොඩි කාලේ ඉඳලා පොඩි ළමයි ඉඳලා කවුරුත් දන්න කතාවක්. ඒ නිසා ඒ හැඟීම ඇති කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයන්ට වෙලා තියෙන මිනිස්සු හිතුවා මේවා මේ නිඳහ ගලා පිළිකුල් කරාම හරි අතහරිනවයි කියලා හිඟන්නේ වුණාම හරි කියලා හිතපු නිසා තමයි මේ ජාතිය විනාශ වෙලා තියෙන්නේ. බුද්ධාගම වැරදි විදිහට ගතපු නිසා. ඒ නිසා බුද්ධාගම වැරදි විදිහට කියලා දුන්නු හාමුදුරුවරු ටික ඔක්කොම වග කියන්න ඕන මේ සිංහල ජාතිය විනාශයට. ඒ මිනිස්සුන්ට දියුණු වෙන්න කියලා දුන්නේ, ගේදුර හදාගන්න කියලා දුන්නේ, අඩුම තරමේ මිනිස්සුන්ගේ සංස්කෘතික පිළිවෙත් ටික නිවැරදි විදිහට කරන්න සංස්කෘතික පොතක්වත් දායාදේ කරලා දුන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට කොණ්ඩේ පීරන්න, දත් මදින්න, ගේදොර ලස්සනට තියාගන්න, සුවඳ ගහන්න ඉන්න කිව්වේ නැහැ. මිනිස්සුන්ට කිව්වේ උඹලා සුවඳ විලවුන් ගහන්න එපා, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩ නඳින්නත් එපා, හිටපිය ගඳ ගහ ගහ කියලා තමයි අපි ඉගැන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ජාතිය විනාශ වුනේ. හින්දු ආගමේ, ජෛන ආගමේ ආගම් 64ම තියෙන ඔක්කොම ටික ඇවිල්ලා කොහේදෝ කොහේදෝ විදියට මේ බුද්ධ ආගම ඇස්සේ රිංගුවා. දැන් බුද්ධ ආගමේ නැති භාවනාවක් නැහැ. ඈ ඒ ටොංගානක් භාවනා ක්‍රම තියෙනවා. ඒකට හේතුව අර 64ම තියෙන ඒවා මේක ඇතුලේ තියෙනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ භාවනා ප්‍රදීපය කියන පොත අරගෙන ගිහිල්ලා උන්වහන්සේ ගිහිල්ලා මේ බුද්ධ ආගමේ තියෙන භාවනායි ඉන්දියාවේ හැමතැනම ගිහිල්ලත් භාවනා ක්‍රමයි බැලුවා. බලනකොට එහි තියෙන හැම භාවනාවක් වගේම තියෙනවා. ඉතින් ඒක කොහොමද වෙන්නේ? එහෙදි විචාර ටොන් ගන්නවා මෙහෙ ගෙනල්ල බෑවා. කුණුබක් කිය. ඒක තමයි තේවල. ඕක බුද්ධ ආගමද විතර නෙවෙයි අනිකුත් ආගම් වලටත් ඒක වෙලා තියෙනවා. ඒක කාලයාගේ යෑමෙන් විවිධ දේවල් වලට ඒ ආගම ලක් වෙනවා. ඒකට කාටවත් කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ කාලේදී අපි ඒ කාලෙටත් වඩා විචක්ෂණශීලී බුද්ධියෙන් යුතුව මේ කරුණු කාරණා තේරුම් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒහි පස්සිකෝ මේක ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ කරගන්න, මේක බලන්න, මේක දකින්න සාන්දීප්තිකයි. මේක මේ මොහොතේම දකින්න පුළුවන් දෙයක්. සූත්‍ර දේශනාවක් අවසානයේ, හතරපද ගාත දේශනාවක් අවසානයේ ධර්මයේ දැක්කා. ඒකට හේතුව ඒගොල්ලෝ නුවණින් බණ ඇහුවා. ඔයතු නුවණින් මේ බණ අහන්නේ සද්ධාවේ. බුදුහාමුදුරුවන්ට පින්වත්නි ගල් පෙරළුවා කිව්වත් ඒත් සාදු කියනවා. මෙතන ඉන්න අය එහෙම අඩුයි. ඒ ගුණය අඩුව නිසානේ මෙතෙන්ට ආවේ පින්නතුන්. ඉතින් ඒ නිසා ඒ සද්ධාව වැඩක් නැහැ. සද්ධාව වැඩක් නැහැ. පින්නතුනේ අජානීය අශ්වය වගේ ඉන්න ඕන කියලා කියන අජානීය අශ්වය කියලා කියන්නේ මේ ආයි දෙපාරක් කියන්න ඕනේ ඒ අශ්වයන්ට. එකපාරක් කියන්නේ හොඳ බුද්ධිමත් අශ්වයෙ ඉන්නෝ. ඒ අශ්වයෝ හොඳ අශ්වයෝ ගණයට වැටෙන්නේ අශ්වයෝ ගණනය කරන පන්තිවලට. ඒකට මේ අජානීය අශ්වය කියන්නේ පළවෙනි පන්තියේ අශ්වයෝ. එයාට දෙපාරක් කියන්න ඕනේ එකපාරයි. දැන් මේ අශ්වයන්ට මං කීපාරක් කියලා දෙනවද? ඈ දැන් දහස් සාරක් කියන මේ අශ්වය අහන්නේ. මේ අශ්වයෝ ටික අහන්නේ. ඉතින් ඒ නිසා ඒ කියන දේ එකපාරින් තේරුම් කරගන්න බුද්ධිමත් වෙන්න ඕන, අවදියෙන් ඉන්න ඕන. දැන් මේ ඔය ඇත්තන්ට බනින්නේ මම මේ. මම කාටවත් නෙමෙයි. එතකොට තරහ යනවනේ අපිට. ඔව් තරහ යන්න තමයි බනින්නේ. මොකද ඒක ස්වභාවයක්නේ. ගවයා කම්මැලි වෙනවා නම් පොඩ්ඩක් නැට්ට මිරිකනවා. එහෙම නැත්තම් කෙවිතෙන් දෙකක් ගහනවා. ගැහුවම තමයි නිදිමත ඇරිලා ඉස්සරහට යන්නේ. අශ්වයාට වුණත් අස්සයට අර කකුලේ තියෙන පොඩි අඬුවක් වගේ එකක් අරගෙන චුට්ටක් අයිනෝ එන්න ගමන් දුවනවා. එතකොට අස්සය කියන්න පුළුවන් ඕයි මට රිදෙනවා නේ කියලා. රිදෙන්න තමයි යන්නේ. රිදෙන්න නැති වෙනවා අයින. ඉතින් ඒ නිසා මොකද මේ ගමන යන්නේ? එතකොට ওই මමේ කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? ඒ රිදෙන තැනම තමයි ඔබේ මායя ඉන්නේ. හරිද? ඒ රිදින තැනම තමයි මායя ඉන්නේ. ඒ කාඩද ඒ රිදුනේ කෙනෙක් ගත්තොත් ඒ මම කියලා ගන්නේ නැතුව අන්න එතන තමයි මායя ඉන්නේ. ඒ හාමුදුරුවෝ ඒ තට්ටු කරලා පෙන්නුවේ අන්න එතන තමයි මායя ඉන්නේ කියලා කෙනෙක් ගත්තොත් හරි. නැත්තම් මායя මමයි, මම මායяයි, මායяගෙන් තොර මට ජීවිතයක් නැති කියලා හිතන් ඉන්න කෙනෙකුට හිතෙන්නේ මොකද්ද? ඕ මට බැන්න. අපි යන්නේ ওই භාවනාවට. ඈ අපිට බයින් එකනේ කරන්නේ. අපේ හිත සනසන්නේ නැහනේ කියලා කියයි. ඉතින් දඬුවනොත් එක එක ඒවා තියෙනවා. වෛරයෙන්, ක්‍රෝධයෙන් දෙන දේවල් තියෙනවා. කරුණාවෙන්, මෛත්‍රිය සඳහා කරන දේවල් තියෙනවා. ඒ නිසා දුක් දෙකක් තියෙනවා. දුක වැඩි වෙන දුක් විඳිනවා, දුක නැති කරගන්න දුක් විඳිනවා. ඈ දුෂ්කර ක්‍රියාවලුත් එහෙමයි. දඬුවන් නිසා දුෂ්කර ක්‍රියාවල් වල ජීවත් වෙනෝ දඬුවමක් නොවුණත් විවිධ කාර්යයන් සඳහාද මිනිස්සු විශාල දුෂ්කර ක්‍රියාවන් වල යෙදෙනවා. ඈ දැන් සමහර අය වරදක් කළා සිරගත වෙනවා, සමහර අය රුපියල් 30,000-40,000කට සිර දඬුවමකට වැඩි දුක් විඳින ඔය පිට රටවල් වල ගිහිල්ලා මහ කාස්ට් එක අවුවේ ඔය සෞදි අරාබියේ ඔය රටවල් වල මේ ඔය කාර්මික වැඩවලට යන පිරිමි වෙනතුණු දවසට තුන් සැරයක් විතර කලන්තේ හැදිලා වැටෙනවලු. ඒකට හේතුව අධික රස්නේ දරා ගන්න බැරුව. මිනිස්සුන්ගේ පපුව වේලිලා බිමට කලන්තේ හැදිලා වැටෙන නිසා පපුව අස්සට දාගන්නවලු අයිස් කැට. අයිස් කැට දාගන්නලු වැඩ කරන්නේ නැත්තම් පපුව වේලිලා කලන්තේ හැදිලා අර උඩ ඉඳලා බිමට වැටුනොත් එහෙම මැරෙනවා. විශාල වහලවල් වල. ඉතින් ඒ මිනිස්සු උඹ සිරගත වෙලා තියෙන්නේ අර මුදලට. හරිද? ඉතින් ඒ වගේ යම් යම් දේවල් වලට මිනිස්සු නොයෙකුත් විදිහට සිරගත වෙනවා. හරිද? දැන් මම මේ සිරකඳවුරක දේශනාවක් කරන්න ගියා. මං කිව්වා ළමයිනේ, ඕගොල්ලෝ මාස 6කට 7කට අවුරුද්දකට 2කට ඔයගොල්ලෝ මේ එලිමහන් සිරකඳවුරේ ඉන්නේ. ඕගොල්ලෝ දැන් නිදහස් වෙනවා. එහෙත් මේකේ සේවය කරන මේ පහත්තුරු ටික සමහර වෙලාවට තව අවුරුදු 25ක් විතර සිරගත වෙලා ඉඳ සිට වෙන ඒගොල්ලන්ට. ඒගොල්ලෝ සිරගත කරලා තියෙන යකඩ දන්වැල් වලින් නෙමෙයි. 10 11 25 30ක් තමයි ඒගොල්ලොන්ව සිරගත කරලා තියෙන්නේ. ඈ ඉතින් ඕගොල්ලොත් එක්කම නේ ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් ඉහිරේ තමයි ඉන්නේ. ඕගොල්ලෝ කන ගෑම, ඕගොල්ලෝ විඳින උෂ්ණත්වය, ඔගොල්ලෝ ගන්න ආශ්වාස පාස ඔය ටික තමයි ඒගොල්ලන්ටත් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු නොයෙකුත් විදියට සිරගත වෙනවා. දැන් ආශාවන් වලින් බලාපොරොත්තු වලින් මිනිස්සු සිරගත වෙනවා. සිරගත වුණාට පස්සේ ඒ ආශාව වෙනුවෙන් මිනිස්සු දුක් විඳිනවා. ඒ නිසා මේ තණ්හා දාසෝ කියන කාරණය හොඳට කල්පනා කරලා පුළුල්ව ඒක තේරුම් ගන්න ඕන කාරණයක්. අනේ මම මේ කාටද සේවය කරන්න කියලා. ওই තණ්හාව වෙනුවෙන් අපි කොච්චර දේවල් එකතු කරලා දැම්මත් අපිට දෙන යහපතක් නැහැ. අපිට දෙන යහපතක් නැහැ. හරියට මාර්යාගේ දෙන ආහාර ටික මාර්යාල් දෙන ලබා දෙන දේවල් ටික මම දකින්නේ හරියට අර කුකුල් කූඩුවක ඉඳි කුකුලෙකුට හම්බ වෙන කෑම ටික වගේ. ඒ කුකුලට ප්‍රඥාවක් නැති නිසා ඒ කුකුලා හිතනවා වෙන්න පුළුවන් මට මේ ඕ ආදරේට මේ කන්න දෙනවා, අනේ බලන්න මම ලොකු මහත් කරන එන්නත් දෙනවා, බෙහෙත් ටික දෙනවා කියලා. නෑ ඒ වගේ පින්නතුන්ටත් ඔය ඇස කන නාසය දිව ශරීරේ මන කියන ඉන්ද්‍රියන් හයින් කෑම හම්බ වෙනවා. ඒව කකා ඉන්නවා. ඔය කෑම දීලා මහත් කරලා කොහටද ගෙනියන්නේ? මාර්යා බලන්නේ ඔබේ මමත්වයේ පුළුවන් තරම් තර කරන්න. පුංචි කාලේ ඉඳලා ලොකු මහත් වෙනකොට එන්න එන්න ඕනම කෙනෙක්ගේ මානේ වැඩි වෙනවද අඩු වෙනවද? දැන් කෙනෙක් එක පාරට ගත්තකම විශේෂයෙන්ම මේ මෝඩ බෞද්ධයෝ ඉන්නවා. ඒගොල්ලෝ ගන්නේ මොකද්ද? හීන මානිය ඇති කර ගන්න ඕන කියලා. ඈ අපි පාපිස්සක් වගේ ඉන්න ඕනලු. පාපිස්සක් වගේ ඉන්නේ මොකටද? එහෙම හීන මානිය ඇති කර ගන්න උමනාවක් නැහැ. අදිමානිය වේවා, හීන මානිය වේවා, ඔය ඕන මානියක් වේවා, ඔය ඔක්කොම දෘෂ්ටි. එතකොට අපිට ඕන මොකද්ද? මමංකාරය නැති කර ගන්න. මමංකාරයේ නැති වුණ තැන හීනමානය නැහැ. හීනමානයක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මමංකාරයේ නැති වෙච්ච තැන මේ කාට කාටත් මේ ඔළුව නමාගෙන ඉන්න ඕනේ එහෙමේ නැහැ. දැන් ඒක මහත්මයෙක් නිතරම ඔළුව නමාගෙන ඉන්නෝ. ඉතින් කිව්වා මේ හාමුදුරුවනේ දැන් වී කරල වුණත් පැහෙන්න පැහෙන්න පහලට නැමෙනවනේ. දැන් මං අහුව ඔබතුමා තේ නිසාද ඔළුව නමාගෙන ඉන්නේ කියලා. ඔව්ලු. මිනිහගේ ප්‍රබුද්ධතාවය වෙන්නේ මං ගෝ බෙල්ලේම අරුව හැදෙනවනේ ඔම නමං හිටියා කියලා. ඉතින් ඒ නිසා එහෙම රංගන පවා සමහර වෙලාවට අපි මිනිස්සු අර දැහැමි බව පෙන්නන යහපත් කෙනෙක් මෙහෙමයි කියලා දේ ඔළුවට දැම්මම පස්සේ ඒ විදිහට යහපත් වෙන්න බලනවා. දැන් මහත්තුරු මේ වගේ කියලා පෙන්වුවාට පස්සේ ඔන්න මහත්තුරු වෙන්න බලන්න. පෝසත් අය මෙන්න මේ වගේ කියලා පෙන්වුවාට පස්සේ පෝසත් විදියට ඉන්න බලනවා. ඉතින් මේ ඔක්කොම රඟමඩලේ තණ්හා දාස භාවයේ ඉඳගෙන ඔය විදියට මාරු වෙලා හරියන්නේ නැහැ. වෙලා තියෙන්නේ කූඩැල්ලා වගේ එකකින් ගැලවෙනකොට තව තැනක ඇලිලා. එකකින් ගැලවෙනකොට තව තැනක ඇලෙනවා. දෘෂ්ටි විසුද්ධියක් කරගන්න, විමුක්තියක් කරගන්න මේ නොහැකියාව නිසා. මොකද හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන දේ කෙළඹ ගන්න මිසක් ඒවයි නිදහස් වෙන්න බලන්නේ. එයන් අවේදීත තැනට තියලා ගොඩ වෙන්න බලන්නේ. නිතරම වේදනාවෙම තමයි ඉන්න කැමති. ඕනම වේදනාවක් දුක්ඛ වේදනාවකට පෙරලෙනවද නැද්ද? ඕනම වේදනාවක් දුක්ඛ වේදනාවකට පෙරලෙනවා. තේරෙනවා. ආදරේ කරුණාව වුණත් කෙනෙකුට වැඩිපුර හම්බුනොත් එහෙම පා වෙනවා. ඔබ හිතන්නේ නැද්ද කියලා? සමහර දරුවන්ට සමහර අම්මලාගේ අර ඕනෝට වැඩිය තියෙන කරුණාව ආදරය කරදරයක් වෙච්ච ගැටි ඉන්නවා. හිරිහැරයක් ඒගොල්ලන්ට ඒක. හා? ඒ වගේ තමයි. නේද? තමාර නෝනලාගේ පස්සෙන්ම ඉන්න හැදුවම මහත්තුරුන්නේ නෝනලාට ඉත මොන කරදරද කියලා නේද? ඉත ඒ වගේ සමහර වෙලාවට කෙනෙකුට වැඩිපුර මේ දේවල් හොඳ දෙයක් වුණත් ලැබුණොත් කරදරයක් වෙනවා. අවුරුදු කාලෙක කැවුණු තිත්ත වෙනවා වගේ. අවුරුද්ද ඉවර වෙනකොට කැවුණු තිත්ත වෙලා. ඒ වගේ ඕනම සුඛ වේදනාවක් දුක්ඛ වේදනාවකට පෙරලෙනවාමයි. ඒ නිසා වේදනා නිරෝධ, සංඥා නිරෝධ, සංඛාර නිරෝධ, විඥාන නිරෝධ. මොකද්ද තියාගන්න කියලා තියෙන්නේ? මොකද්ද එකම එක දෙයක් තියාගන්න කියලා තියෙනවා. මොකද්ද ඒ තියාගන්න කියලා තියෙන්නේ? ඒ තමයි මුඛාක්ත්ම නැති ස්වභාවය. තියාගන්න කියන්නේ ඔච්චරයි. ඒ කියන්නේ මොකක්වත්ම නැහැ. ඒ මොකක්වත්ම නැහැ කියලා දන්නවද එයා? දැනගත්තොත් එතන තියෙනවා. මොකක්වත්ම නැහැ කියලා දැනගත්තොත් එතන තියෙනවා. හිස් කියලා එතන දැනගත්තොත් එතන හිස්ද? නැහැ. හිස් කියලා එතන දැනගත්තොත් එතන හිස් නැහැ. ශූන්‍යයි කියලා එතන දැනගත්තොත් එතන ශූන්‍ය නෑ. මම නිදහස් කියලා දැනගත්තොත් එතන නිදහසක් නෑ. මම අවබෝධ කරගත්තයි කියලා දැනගත්තොත් එතන අවබෝධයකුත් නෑ. සත්‍ය අවබෝධයක් එතන නෑ. මම අවබෝධ වුණයි කියලා කියන්න පුළුවන් කමකුත් නෑ. එහෙම කියන්න පුළුවන් කමක් තියෙනවා නම් එතන මමත්වයේ තියෙනවා. මේක වෙනාන් කෙනෙක් අවබෝධ කරගත්තා කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. හේතු භංග වෙනවා. හේතු නිරුද්ධ වෙනවා. නෑ ඔයගොල්ලෝ නිතරම හේතු ප්‍රත්‍යයෙන් ජීවත් වෙන හැමතිස්සෙම හැම එකටම හේතුවක් තියෙනවා. ඔය දුක් විඳින්න, සැප විඳින්න, අපාය යන්න, දිව්‍ය ලෝක යන්න, ඔය සරල සිද්ධාන්තය ඕකයි. හේතු ප්‍රත්‍යය කියන්නේ ඕකද? හැම තිස්සෙම හේතුවක් තියෙනවා. හැබැයි නිවෙන ඉන්නගෙනාට හේතු නැහැ. ඇයි හේතු නැත්තේ? සත්පුජ්‍යල අවිද්‍යාව අරගෙන නැහැ. සත්පුජ්‍යල අවිද්‍යාව අරගෙන නැති නිසා හේතු නැහැ. සතා පුජ්‍යලයා ඉන්න ඕනම තැනක හේතු තියෙනවා. දැන් මේක ධර්ම අවබෝධය නොවිච්ච කෙනෙකුට මේක හරි ගැඹීර බරපතල ලොකු සිද්ධාන්තයක්, ලොකු ගණිත ගැටලුවක් වුණාට ධර්මය අවබෝධ කරගන්නවා නේද යංගෙස කෙනෙක්? එදා ඉඳලා එයාට තේරෙනවා මේක ඒ හැටි ලොකු සිද්ධාන්තයක් නෙමෙයි, අනේ ඇත්තට අපිට මේක අවබෝධ කරගන්න බැරුව තිබුණේ මොකද කියලා hina යනවා. මේ පොඩි සරල දෙයක් නේ කියලා හිතනවා. දැන් මට නම් තේරුණු දෙයක් තමයි, මට ඇත්තටම හිතුණා අයියෝ මෙච්චර මේ ඔළුව මේ විකාර කරගෙන මං හැම තැනම මේ ලෝකේ පෙරලගෙන හෙව්වත් මේ හරිම සරල තැනකනේ මේක තිබිලා තියෙන්නේ, ඇයි මට මේක අහුන්නේ නැත්තේ? හරියට මට උදාහරණයට ආවේ ඔළුවේ කණ්ණාඩි දෙක තියාගෙන එක තාත්ත කෙනෙක් හරි අම්ම කෙනෙක් හරි මේ කබඩ් පෙරලනවා, පුටු පෙරලනවා, වටේ ඉන්න කට්ටියට බනිනවා කොහමගේ කණ්ණාඩි දෙක කියලා. ඈ ඔළුවේ කණ්ණාඩි දෙක දාගෙන ඔළුවට උඩින් දානවා නේද මල්ල අර කණ්ණාඩි අමතක වෙනවා මෙතන කණ්ණාඩි තියෙනවායි කියලා සමහරලා. ඉතින් ගෙදර ඉන්න වැඩකාරයන්ට ඔක්කොටම බනිනවා කබඩ් පෙරලනවා හැමතැනම කණ්ණාඩි දෙක ඕ කියලා. අන්න ඒ වගේ සිද්ධාන්තයක් වෙන්න තුනේ ඔබ ළඟ ඉතාම සරලව සමීපව මේ තියෙන දේ ළඟ වැඩි නිසාම සමීප වැඩි නිසාම පේන්නේ. දැන් අපිට ගොඩක් දුර තියෙන දේවල් පේනවනේ. දැන් ඉර කියන්නේ කොච්චර දුර තියෙන එකක්ද? ඒක අපිට පේනවා. නවත් ඔය පේන තාරකාවල් එහෙම රැඳ එහෙම කොච්චර දුර තියෙන ඒවා දේවානේ. සමහර ඒවා වරුදු මේ ගුණාක් යන්න ඕන ආලෝක වේගින් ගියත් සෑහෙන කාලයක් ගත වෙන ඒවා තියෙනවා. ඉතින් ඉතින් ඒ වගේ අපිට දුර තියෙන දේවල් ගොඩාක් පේන ළඟ පේන්නේ නැහැ. ළඟ extra සීමාව විතරයි පේන්නේ. දැන් බලන්න තමන්ගේ ඇස් දෙක හැදෙලා තියෙන මූණේ මූණ පේන්නේ නැහැ. ඔන්න ඔතන ඔන්න ඔය වගේ සැකුණු තැනක මේ ධර්මයේ තියෙන්නේ. මම මේක කිව්වේ ඒක නිකන් කතාවක් නෙමෙයි හොඳේ. පහන යට අඳුරේ පහම්බත්තු කරන බලන්න වටේ එළියේ තියෙන ඔක්කොම පහන යට අඳුරේ. ඔය වගේ තැනක තමයි මේ නිවන පැටලවිල්ල තියෙන්නේ. ඒක අල්ලගත්ත කෙනාට හොඳට තේරෙනවා මේක බොහොම සරල දෙයක්. අපරාධේ මේ මොකද්ද උනේ මෙච්චර මේ කාලයක් මට හොයාගන්න බැරි උනේ කියලා. ඔන්න ඔය වගේ අවස්ථාවක තියෙන තමන්ගේ මූණ පේන්නේ. ඇස් දෙක තියෙන්නේ උනාට මූණේ. ඇස් දෙක මූණේදී බර මූණ පේන්නේ. අපි කණ්ණාඩියෙන් බැලුවාම අපිට පේන්නේ අපේ මූණද නැහැ. පින්නතුනි මම දැකලා තියෙනවා සමහර කණ්ණාඩි වලින් මම බැලුවාම මාව ලස්සනට පේනවා. සමහර කණ්ණාඩි වලින් කැතට පේනවා. මම බැලුවා මොකද කියලා? ඒ කණ්ණාඩියේ ස්වරූපයට. එහෙම නැත්නම් වාහනවල එහෙම දිනනවා අර සයිඩ් කණ්ණාඩි එහෙම පොඩ්ඩක් බලන්න මූණ කොහොමද කියලා. නිකන් ඩයිනෝසෝරෙක්ගේ වගේ මූණ පේන්නේ. ඈ ඉතින් ඒ වගේ රවුම් කණ්ණාඩි වලින් මේ තියෙනවා. ඒවා බැලුවහම මූණ අමුතු විදිහට පේන්නේ. ඒ වගේ ඒ නිසා ඔය තමන්ගේ මූණ නෙමෙයි පේන්නේ. කණ්ණාඩිය හොඳ වුණොත් මූණ ලස්සනයි. අර කට්ටිය කණ්ණාඩි මාරු කරනවා මූණ ගැතයි කියලා. සමහර කණ්ණාඩි වලින් ලස්සනට පේන සමහර කණ්ණාඩි වලින් මූණ රවුම් වෙලා හැම පේන ඒවා තියෙනවා අතරස් වෙලා. ඒ වගේ ඔය හේවනැල්ල පේන්නේ. හේවනැල්ල අපි අනකොට මේ ඉර පෑවුවම හේවනැල්ල වැටෙනවා. ඒ වගේ අපේ හේවනැල්ල අර කණ්ණාඩියේ වැටෙනවා. කණ්ණාඩියේ තියෙන හේවනැල්ල අපිට පේනවා. එතකොට අපි අපේ මූණ දැකීම දැන් සිද්ධ වෙන්නේ නැහැ. අපේ ඇස් දෙක අපි දැකීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මම කියනවා මේ ඇස් වලින් එළියටනේ කිරණ ඔක්කොම විහිදවන්නේ මේ ඉන්ද්‍රියන් හයම අවධානයත් එළියට දාලා තියෙන්නේ. එළියෙන් ඇදලා ගන්න. ඇහත් එළියට දාලා තියෙන එළියේ තියෙන රූප ඇදලා ගන්න. නාසයත් එළියට දාලා තියෙන එළියේ තියෙන ගන්ධ සුවඳ ඇදලා ගන්න. දිවත් එළියට දාලා තියෙන එළියේ තියෙන රස නීරස ඇදලා ගන්න. කයත් එළියට දාලා තියෙන්නේ එළියේ තියෙන සීතල උෂ්ණ පහසු අපහසු දේවල් මේ ශරීරයට ඇදලා ගන්න. දැන් මේක හරියට මේ සම්ප්‍රේෂණ ගුණණක් වගේ. ඈ මේ කොහේ ඇදලා ගන්න තරංග ටික හොස් ගාලා. එහෙම ගන්න පුළුවන්. තරඟ ටික ඇදලා ගන්න පුළුවන්. ආයි මේක ඇතුලේ මොනවා හරි නිෂ්පාදනය කරලා විකාශනය කරන්න පුළුවන්. සම්ප්‍රේෂණ කුළුණක් වගේ. සම්ප්‍රේෂණ කියන්නේ ඕමාරු කරනවා නෙමෙයි. ඕමාරු කරනවා. ඇදලා ගන්නවා, තවත් දේවල් පිට කරලා දෙනවා. ඉතින් මේ ඒ වගේ තමන්ගේ ශරීරයේ ස්වභාවයත් ඒක. දැන් ඒ ඉන්ද්‍රියන් වල ක්‍රියාවලිය ඒකයි. අපි ඒ ඉන්ද්‍රියන් විදියටම තියෙන්නරින් නිදහස්ව ওই ඉන්ද්‍රියන් වල යම් යම් දේවල් තිබ්බට පස්සේ දැන් ඔය මේසයක් කියමු, ඔය මේසෙ උඩ එක එකව තිබ්බට පස්සේනේ මේක මේසෙ මත වීදුරුව කියලා කියන්නේ, මේසෙ මත පිඟාන කියලා කියන්නේ ඊට පස්සේ, මේසෙ මත මල් පෝච්චිය කියන්නේ ඊට පස්සේ, මේසෙ නිකම්ම තිබ්බොත් මේසෙ. ඒ වගේ මේසයක් තමයි මේ ඉන්ද්‍රියක් කියලා කියන්නේ. ඒ ඉන්ද්‍රිය උඩ එක එක මල් පෝච්චි මේ වීදුරු ගනල්ල තියෙනවා. ඒ නිසා මේසෙ විදියටම තියෙන්න රෙන්න බලන්න, ඕක උඩ තියන්න දු එක එක මල් පෝච්චි වීදුරු යොමු තියන්න. ඒ කියන්නේ ඉන්ද්‍රියන් විදියටම තියෙන්න රෙන්න. ඉන්ද්‍රියන් වල ගනල්ල එක එකව තියන්න එපා. ඒ තියපු එක නෙවෙයිද? තියාගෙන තමයි කෑ ගහන්නේ ඊළඟට. අර කැලීන නයි ඔඩොක්කේ දාගෙන කෑවෝ කියලා කියනවා වගේ ඔය ඉන්ද්‍රියන් වල ගනල්ල තියාගන්න. තියාගත්තට පස්සේ ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රියන් අර තියපු දේවල් වලින් පිරෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය පාරිශුද්ධත්වයක් ඇති වෙන්නට, මේ ඉන්ද්‍රියන් සංවර වෙන්නට, සංසුන් වෙන්නට, ඇසට ඇස විදියටම ඉන්න දෙන්න, කනට කන විදියම ඉන්න දෙන්න. ඒ කියන්නේ ඇසට රූප ගන්න ඇස විතරයි, කනට ශබ්ද ගන්න කන විතරයි, නාසයට ගඳ සුවඳ ගන්න, දිවට රස ගන්න, ශරීරයට දැනීම නොදැනීම ගන්නේ නැහැ. මනේ ක්‍රියාවලියතරම නතර කළා. ක්‍රියාවෙන් සහ ක්‍රියාවෙන් නිදහස් වුණා. ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රියන් තුල ඉන්න දෙන්න. ඉන්ද්‍රියන් වල එක එක ඒවා ගෙනල්ලා තියන්න නැතුව බලන්න නිහඬ ඉන්න ටික වෙලාව. ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රියන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාවලියට ඉඩ දීලා ඉන්න කියන එක නෙමෙයි. ක්‍රියාවලියකට පාත්‍ර නොකොට ඉන්න. ඒක හරියට තේරුම් ගත්තහම ඒ දේ ඉමේම ස්වභාවයෙන් සිද්ධ වෙනවා. බලන්න ඉන්ද්‍රියන් වලට පාඩුවේ ඉන්න දෙන්න ටික වෙලාවක් පුළුවන්ද කියලා බලන්න. උත්සාහ කරලා බලන්න. මමත්වය පළවා හරින්න අපිට ඒ අදාළ සැරට බණ කියන්න පුළුවන්. එතකොට මමත්වය නැති වෙනව වෙනුවට වෙන දේ මොකද්ද කියලා මම කියන්න. මෙතෙන්ට එන පුජ්‍යලය නැති වෙන. මොකද මමත්වය මමයි කියලා හිතාගෙන ඉන්න නිසා ඒ මමත්වයට දොස් කියුවාම රිදෙන්නේ පුජ්‍යලයට. එතකොට හිතන්නේ මේ පුජ්‍යලයට බැන්නයි කියලා තමයි හිතන්නේ. ඇත්තටම මම පුජ්‍යලයට කරුණාවන්තයි. ඒ කියන්නේ අපි ප්ලේන් ටිකක් හරි හදලා දෙන්නේ. ඉතින් ඒ නිසා මමත්වයත් එක්ක විතරයි මේ අවිද්‍යාවත් එක්ක විතරයි මේ ගැටලුව තියෙන්නේ. දැන් අපි හිතමුකෝ අද කාලේ අර වක්කලේ හාමුදුරුවන්ට වගේ කිව්වනම් මේ ශරීරයේ කුණු ගොඩක් කරුණා කරලා මේ යන්න ඕනේ නැති නිෂ්පල වැඩක් නැති වැඩක් කරන්න කියලා යන්න කියලා කිව්වනම් එහෙම උන්වහන්සේ ඒ චේතනාව හදාගත්ත, වෙනස් කරගත්තා. අපේ අය චේතනාව වෙනස් කරගන්නේ පුජ්‍යලය හැලෙනවා. ඒක නිසා තමයි අපි අර බොහොම හැමින් මේක කියලා දෙන්නේ, කපාට කියලා දෙන්නේ නැත්නම් හරි වේගින් මේක මම දේශනා කළොත් ටිකක් හිතට තදේට දැනෙනවා. ඒක ගමන ඉක්මන. ඒ කියන්නේ දැන් කරත් එක නැගලා යන මිනිස්සෙක් වගේ ටිකක් ගුණාට වැඩිපුර තට්ටුවක් එහෙම දාලා ඉක්මනින් ගමන ගියොත් ඉක්මනින් යනවා. ඉතින් ටිකක් ගුණාට හිමින් යන්න ඉඩ දීලා ඔය චක් කියාගෙන මක් කියාගෙන හිමින් ගියාම ඉතින් ප්‍රය ගන්න පැඩි වෙනවා. ඉතින් ඒ වගේ අර හිමින් ගමන තමයි දැන් තියෙන්නේ. මොකද මේ වැඩි දඬුවම් දුන්නොත් ගොලා යන්නෙම නැති වෙනවා. කරත්තෙට ඉන්නෙත් නැහැ. කරත්තෙට ඉන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ බොහොම හිමින් තමයි ගම සිද්ධ වෙන්නේ. නැත්තම් හරිය තරහ වෙනවා. ඒක තමන්ම හිතලා වේගවත් කරගන්න. මට තියෙන එක්තරා ගමනාන්තයකට යන්නයි. ඒ ගමනාන්තයට ගියාම මේ කරත්ත මල් ලිහනවනේ. ඒ කියන්නේ මේ මම බැඳලා නැහැ. මම ඔයගොල්ලෝ කරත්ත එක බැඳිනා නෙවෙයි, ස්වභාව ධර්මයේ කරත්ත එක බැඳලා තියෙන්නේ. මම බඳින්න දෙයක් නැහැ. කරත්තේ කර තියාගෙන තියෙන්නේ තමන්. චක්කංව වහතෝ පදාන. මොකද බුදුහාමුදුරු කියලා තියෙන්නේ. කරත්තේ කර තියාගෙන තියෙන්නේ. මනෝපුබ්බංගමා ධම්ම මනස පූර්ව කරගෙන මම කරගෙන තමයි ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ නිසා මනස පූර්ව කරගෙන මුල් කරගෙන ජීවත් වෙන කෙනා ඒ නිසා ඒ කරත්තෙන් නිදහස් වෙන්න කරන්න ඕන. නිවන් ධර්මයේ තේරුම් කරගත්තට පස්සේ අර කරත්ත විමින් දෙබ්බා සේවනල්ල පස්සෙන් එනකොට ජීවිතේට කිසිම ප්‍රශ්නයක් බරක් දැනෙන්නේ නෑනේ. ඡායාව අනුපායනේ. ඡායාව පස්සෙන් එනවා වගේ තමයි බුදුරජාණන් වහන්සේලත් ජීවිතේ සැහැල්ලුව. නැත්නම් අනිකුත් අයට චක්කං වාතෝ පද. බරක් උස්සගෙන යන්න ඕන. ඒ කරත්තේ තියෙන දුක ඕගොල්ලන්ට තියෙනවද නැද්ද ජීවිතේ? තියෙනවා. ඇත්ත වශයෙන්ම තියෙනවා. කරත්තය දැන යනවා වගේ කියලා තේරෙනවා හැමෝට මොනවද තිබ්බා? ඉතින් අපි ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ නිවන කියන්නේ විමුක්තිය කියන්නේ මේ භෞතික දේ කියලාම හිතාගෙන කොච්චර හරි ගෙවලු හවල් හදන්නයි අරව කරන්න මේව කරන්නයි නේද කොච්චර හරි දුවනවා. ඒ ඒකේ යංගිසි දෙයක් තියෙනවා. ඒක හොඳයි. ඒක උපරිමයෙන් තමන්ගේ උපරිමයෙන් එකතු පහදු කරගන්න ඕන, දිනු කරගන්න ඕන. නමුත් ඒකට ජීවිතේ නාස්ති කරන්න එපා කියලා කියනවා. ධර්මයේ අතහැරලා ඒ වෙනුවෙන් ජීවිතේ නාස්ති කරන මිනිස්සු මොරියෝ. ඒක ඕන. ඒක කම්මැලි කමට ඉන්න එපා. උපරිමයෙන් සර්විස් එකක් තුල මිනිස්සේ ජීවිතේ යම්කිසි දෙයක් ලබන්න ඕන. හැමෝටම අවශ්‍යතාවයක් තියෙනවා. ඒස වැදගත්ම කාරණය තමයි ධර්මය. දැන් පින්නතුන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. දැන් ගොඩාක් උදවිය මේ ධර්මය අහනවා. ඒ අහන එක වඩා උනන්දුවෙන් අහනවා කියන එක සිද්ධ වෙන්න ඕන. එතකොට තමයි මේ කියවෙන ඉතාම සියුම් කරුණු Tamanට වැටහෙන පටන් ගන්න. ඒ සියුම් කරුණු ඊළඟට ඒව තෝරා බේරා බෙදා හදා ගැනීමට උත්සුක වන්න ඕන. එහෙම නැතුව මාහක් මගින් බලාපොරොත්තු වෙන්න එපා අපිට අනසකක් දෙයි හාමුදුරුවෝ. එහෙම නැත්නම් අපිට ක්‍රියාවක් දෙයි හාමුදුරුවෝ. එහෙම නැත්නම් අපිට ප්‍රතිපදාවක් දෙයි හාමුදුරුවෝ. භාවනා අවසානයේ හිම කරයි කියලා. එහෙම දෙයක් මම ජීවිතේට දෙන්නේ නැහැ. ඒකට හේතුව මට ඔය මමත්වයෙන් වැඩ ගන්න ඕමනාවක් නැහැ. මට ඕන ඔය මමත්වේ නැති කරන්න විතරයි. ඒ නිසා කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා ක්‍රියාවන්. දැන් මේ ප්‍රශ්නෙට මේ පිළිතුරක් ඒක ප්‍රතික්ෂේප වීමක් නෙමෙයි මේ සිද්ධ වෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ අහපු නිසා තමයි මේකට පිළිතුර මේ හම්බෙන්නේ. ඒ නිසා ක්‍රියාගාමයක් මට දෙයි. මෙන්න මේ ක්‍රියාව කරන්න කියලා බලාපොරොත්තු වෙන්න එපා. දේශනාව තුලදීම ඒ දේ අන්තර්ගතයි මොකද්ද සිදුවෙන්න ඕන කියන ක්‍රියාවලිය. එහෙම නැතුව අර ක්‍රියාත්මක කරවන යම්කිසි කර්මකාරකයක් ක්‍රියාවලිය උදාහරණයක් වශයෙන් මෙන්න මෙතන සිහිය පවත්වා ගන්න. මෙන්න මෙහෙම මනස හැඩගස්වගන්න. එතකොට මේ මමංකාරයට ලබා දෙන ඕඩර් එකක් මම දෙන්නේ නැහැ. මේක ප්‍රඥාවට විමසුමට දෙන මිසක් මමත්වයට දෙන අනසකක් නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ලෝකේ අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටික භාවනාවල් දෙන්නේ මමත්වයට අනසකක් දෙන්නේ. මම විසින් කරන භාවනාවල් තියෙන්නේ මේක මම නැති කරගන්න භාවනාව. මම විසින් කරන භාවනාවයි මම නැති කරගන්න භාවනාවයි දෙකක්. මේක මම නැති වෙන විදියට මේ මෙහෙයුම මානසික ප්‍රඥා මෙහෙයුම සිද්ධ කරන්න ඕන. ඒ විදියට මෙහෙමනකොට ඔබේ මනසේ ප්‍රඥාව අදාළ විදියට අවදි වෙලා පූර්ණාලෝකයෙන් යුක්තව යම් දවසක බබලෙනවා. අනන්ත විෂයට නිතරම අපි අවධානය යොමු කරනවා නම් අචින්තියේසු ප්‍රසන්නාන විපාකෝ හෝති අචින්තියෝ. අනන්ත දේ ප්‍රසංසා කරන කෙනා, අනන්ත දේ අගයන කෙනා අනන්ත දේම ප්‍රතිඵලයේ හැටියට ලබනවා, විපාකයේ හැටියටත් ලබන්නේ. ඔබ අන්තයක් ලැබුවොත් ඔබට අන්තය තමයි ඉතුරු වෙන්නේ. දැන් අපි හුස්මට ඒකාත්මික වුණොත් අනිත් ඔක්කොම අමතක වෙලා යනවා. අපි ළඟ හුස්ම විතරක් ඉතුරු වෙනවා අවසානයේ. හරිද? දැන් කසීනේකට අවධානය යොමු කළොත් අනිත් ඔක්කොම නැති වෙනවා. කසීනේ විතරක් අපිට පේන ආලෝකය හරි වායෝ හරි මොනවා හරි මේ දේවල් පේන්න පටන් ගන්නවා. ශූන්‍යතාවයට අපි පුරුදු කළොත් අනිත් සියල්ලම දේ නැති වෙලා යනවා. ඒ තමයි ළඟ ශූන්‍යතාවය විතරක් ඉතුරු වෙනවා. ඒක එහෙනම් මමත්වයේ තුල පුරුදු කරන දෙයක් නෙමෙයි. මේක මමත්වේ නැති කරගන්න දෙයක්. ඒ නිසා මමත්වයට මට මමත්වයේ තුල ක්‍රියා කරවන්න මට යම්කිසි අදහසක් දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද මේක මමත්වයේ නැති කරන. මමත්වයට වැඩ ඉල්ලන්න එපා. මමත්වයට වැඩක් ඉල්ලන්න එපා. මමත්වයේ නැති කරගන්න උත්සාහ කරන්න. දැන් ඒ තුලම තියෙන කොච්චර ගැඹුරු අදහසක්ද? දැන් මේ කියමු වචන දෙකේ කොච්චර ගැඹුරු අදහසක් තියෙනවද? මේක සරල නැහැ. සරල බුද්ධියකට මේක තේරුම් ගන්න හරි අමාරුයි. ගම්බීරු අයන් දම්මෝ පණ්ඩිත වේදනියෝ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ කරන අපිටත් ඒක කරන්න ඒක කියන්න සිද්ධ වෙනවා. මොකද අපිත් මේක ඊටාම අසීරු මෙහෙයුමකින් තේරුම් ගත්ත දෙයක්. ඒ තේරුම් ගත්තට පස්සේ ලේසි. දැන් සාමය උදා කරගන්න රටක හරි අමාරු ජීවිත පරිත්‍යාගයෙන් සාමය ලැබුවේ. ඊට පස්සේ ඕන මිනිස්සෙකුට ඒක ගිහිල්ලා ඉන්නයි ඒ භුක්ති විඳින්නයි හරි ලේසිනේ. ඒ වගේ තමයි ජීවිත අවබෝධය කර ගැනීමේදී හරිම අපහසු කාර්යය ලබා ගත්තට පස්සේ හරිම පහසුයි. ඉන්ද්‍රියන් එලෙසම තියන්න පුළුවන්කම තියෙන ඉහළම තත්ත්වයේදී රහතන් වහන්සේ නමකට. ඊළඟට ඉන්ද්‍රියන් ටිකක් තියන්න පුළුවන්කම තියෙන්නේ පාඩුවේ අනාගාමි. ඊළඟට සකුදාගාමි කෙනෙකුට, ඊළඟට සෝවාන් මාර්ගඵලලාභී කෙනෙකුට ඉන්ද්‍රියන් එලෙසම යම් මට්ටමක තියන්න පුළුවන් කෙනෙක් යා. කම්පණය නොවන විදියට. පුහුදුන් කෙනාට එහෙම පුරුද්දක් නැහැ. නිතරම ඉන්ද්‍රියයන්ගෙන් වැඩ අරගෙන තමයි පුරුද්ද තියෙන්නේ. එතකොට ওই විදියට මම පුරුදු කරන්න කිව්වේ යම්කිසි හුරුවක් සිද්ධ වෙනවනේ. ඒ රහතුන්ගේ හුරුව සිද්ධ වෙනවා. දැන් ළමයෙකුට අයන්නක් ලියන්න දෙන්න එපා. එයා වරද්දලා ලියන බව දන්නවනේ අපි. ඒකට කමක් නෑ. ඒ වරද්දලා ලියලම තමයි එයා හරියට ලියාගන්නේ. ඒ නිසා ඔබට එහෙම කියලා දුන්නේ ඒකටයි. එතකොට ඉන්ද්‍රියන් එලෙසම තියනවා කියලා කියන්නේ අපි කර්මකාරකයෙන් නිදහස් වෙනවා, ක්‍රියාවෙන් නිදහස් වෙනවා. මනේ ක්‍රියාවෙන්, ඇසේ ක්‍රියාවෙන්, කනේ නාසයේ දිවේ ශරීරයේ ක්‍රියාවෙන් අපි නිදහස් වෙනවා. ක්‍රියාවෙන් නිදහස් වෙච්ච ගමම මොකද වෙන්නේ? උදාහරණයක් වශයෙන් අපි එන්ජින් එක ස්ටාර්ට් කරපු වාහනය තියෙනවා. අපි එන්ජින් එක නිවල දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ක්‍රියාකාරක ශක්තිය නැතිනේ දුවන්නේ වාහනේ. ක්‍රියාකාරක ශක්තිය එතනින් නතර කරපු ගමන් මොකද වෙන්නේ? ඒවා ඔක්කොම ටික එකතන නතර වෙනවා. ඒ වගේ අපේ මේ ක්‍රියාකාරකමය කියන එන්ජින් එක අල්ලගත්ත ගමන්ම එසකනනාසී දිව ශරීරයේ මනෝස්සි වේගින් දුවන්න පටන් ගන්නවා. එතකොට මේ ක්‍රියාකාරකම කියන එක නතර කරපු ගමන් කර්මකාරකේ අර ඉන්ද්‍රියන් ටික දුවන්නේ නැති වාහනයක් වගේ එක තැන නතර වෙනවා. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ කිව්වේ ඔන්න ගැඹුරු අදහස ඕක. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ. අඟුලිමාල ඒ වෙලාවේ ඒක කිව්වේ හිටගෙන. එක තැන හිටගෙන දුවගෙන ඇවිල්ලා මද දුරක් ඉඳලා හිටගෙන කිව්වා ඔහොම නතර වෙන්න ඔහේ හිටු කියලා කිව්වා. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ. ඒ නිසා නතර වෙන්න ඉන්ද්‍රියන් නිදහස් කරන්න. එතකොට ඉන්ද්‍රියන් ඔහේ පාඩුවේ තියෙනවා. මේ ඉන්ද්‍රියන් ස්ටාර්ට් කළාට පස්සේ ඉන්ද්‍රියන් හැමතැනම දුවනවා. ඊට පස්සේ ඒ ඉන්ද්‍රියන් වල දැවෙන දැවීම නැති කරන්න මොනතරම් දේවල් ගෙනල්ලා දැම්ම නිවා ගන්න බෑ. තේරුණා නේද? හොඳ ප්‍රශ්නයක්. ඒක තේරුම් ගන්නවා. දැන් තේරුම් ගත්තට වැඩිය ඒක තේරුණානේ දැන් මේ කියන කරුණවලින්. දැන් එතකොට ඔබ මේක එකවරින්ම හරියට කරන්න ඕනේ කියලා හිතන්න එපා. අපි ගෙඩියක් කඩා ගන්නත් තුන් හතර පාරක් උඩ පැනලා ඉස්කෝලේ යනකොට එහෙම බැරි වුණාම කෙක්ක්ක් හෙව්වනේ. කෙක්ක හරි ගියේ නැත්තම් පොළු කෑල්ලක් අරන් ගහුවනේ නේද? එහෙමත් බැරි නම් ගහට ගොඩ වෙලා කඩාගෙන කෑවනේ. ඉතින් ඒ වගේ මේකත් කඩාගෙන කන්නකෝ. නිවන් මාගත් එහෙමයි. නිවන් මාගත් ඒ විදිහට තේරුම් ගන්න මහන්සි වෙන්න. ඒ නිසා ඒ අතහැරීම මුලදී වැරදුනත් ඔබට යම් දවසක සම්පූර්ණයෙන් අතහරින්න පුළුවන්කම ලැබේ. ඒ කියන්නේ අතහැරීමත් අතහැරපු අවස්ථාව තමයි පූර්ණ අතහැරීම. අතහැරීමත් අතහැරපු අවස්ථාව තමයි පූර්ණ අතහැරීම. එතකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රයන් ටික දුවන්නේ නෑ. එතන සංවරය කියන එක සිද්ධ වෙලා නැද්ද? එතකොට දුවන තැන තමයි අසංවරය. දැන් අපි හඳ මෙහාට වේගින් එහෙ මෙහෙ දුවනකොට කවුරු හරි අපි කියන්නේ යා හරි අසංවරය කියලා. ඇත්තෙන්ම ශරීරයෙන් අසංවර වුණත් කමන්නේ කෙනෙක් මනසෙන් අසංවර නොවේ. ඒ නිසා මේ මනසින් අසංවර වෙන්න එපා. මනසින් දුවන්න එපා. මොකද දුවන්න එපා කියන්නේ දුවල ඉවරයක් නැහැ. දුවන්න තියෙන්නේ මිරිඟුව පස්සේ. මිරිඟුව පස්සේ තමයි දුවන්න තියෙන්නේ. දැන් මේ තරුණ මම කොහොම දුවන්න ඕනද? මම කල්පනා කරන මම මේ ඉන්න ප්‍රමාණය මැද කියලා. මේ වයසක උන්දල දුවන ප්‍රමාණය දැක්කා. දැන් දුවල ඇති වෙන්නේ මේ දැන් කාලය දිවන්නේ මෙච්චර කාලයක්. දැන්වත් නතර වෙනවද? මොනවද තවද? මිරිඟුව පස්සේ අත්දැකීම් වලින් තමයි තේරුම් ගන්න. මෙතෙක් කාලයක් දීව මේකේ ප්‍රයෝජනේ මේකයි කියලා. තව කොච්චර දීව ඒකේ ප්‍රයෝජනේ එච්චරයි කියලා මනසට ඒක දෙන්න ඕන නතර කර ගන්න. දැන් මේකයි බාහිර කනට ශබ්ද ඇහුනට ප්‍රශ්නයක් නැහැ. දැන් පාරේ වාහන ගොඩක් එයාට කිසි ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රශ්නයක් නැහැ. දැන් පාරේ ලෝයෙකුත් වාහන යනවා මම මේ දැකලා තියෙනවා. නමුත් ඒ අතර අපේ වාහනේ ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊටත් ඇදී පාරේ තාම ලොකු වටින වාහන යනවා අපිට කිසිම මේ තරහ කිරිසියාවක් ඇති වෙන්නේ නැහැ. අල්ලපු ගෙදර එක්කෙනා ගත්තොත් තමයි ඉරිසියාවකට ගන්නේ. අපිට එහෙම නැති වුණාට සාමාන්‍යයෙන් ඉරිසියාවක් ඇති වෙන්නේ ඒකයි. එක්ක පවුලෙම කෙනෙක් ගත්තොත් තමයි අන්න ඉරිසියාව කඩගන්නේ. ඉතින් මේ මොකද මේ කියලා මම බැලුවා. මොකද මේ අපි අල්ලගෙන ඉන්න තැනින් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේ ලෝකේ අනිත් මිනිස්සු ඔක්කොම මේ ලොකු වෙලා ඉදිමිලා හිටියට කවන්නේ. ඉතින් නෝන හිතනවා මහත්තයා ඉන්නවන මට බොහොම යටත් වෙලා ඉන්නවන. එහෙම නැත්නම් මහත්තයා හිතනවා නෝන යටත් වෙලා ඉන්න ඕන කියලා. කොහොමන්ට හීලෑව ඉන්න ඕන යටත් වෙලා ඉන්න ඕන කියලා හිතනවා. මේ තමන්ගේ තමන්ගේ කියලා සමීප කරගන්න තරමටම අපි පුරුදු වෙලා තියෙනවා එයා යටත් කරගෙන ඉන්නේ. දැන් අපිත් එහෙමනේ. දැන් අපේ එහෙම අපිට දානි කියන උපාසක මහත්තුළු ඉන්නෝන්ලා තමයි යටත් කරගෙන ඉන්නේ. අනිත් මිනිස්සු අපි ඔළුවටත් අත හොදලා යනවා. ඒ ගානක් නෑ. මේගොල්ලෝ හරියට ඉන්නවා. දැන් මම නම් එහෙම නෑ. ඉතින් අනිත් අය ලෝකේ එහෙම කෙනෙක් ඉන්න පුළුවන් සමහර වෙලාවලට. දැන් අර කියමනක් තියෙනවා අනුන් විනිශ්චය කරන්න ගියාම තමන් විනිශ්චය වෙනවා කියලා. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ කළෙත් ඒකනේ. සම්මාදිට්ඨියට හොඳත් පේනවා නරකත් පේනවා. ඒක මගේ දෘෂ්ටිය නෙමෙයි. පුහුදුන් කෙනෙක් නම් ගොඩාක් දුරට මැන ගන්න පුළුවන්. එයා යම් කිසි විනිශ්චයක් කරන්නේ එයාගේ ජීවිතේට ගොඩක් දේවල් සම්බන්ධ දේවල් ඔස්සේ. ඒ ගුණය මේ ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙකුට පටලවන්න හොඳ නෑ. උනුද ඉතින් බුදුහාමුදුරු නත්ති රාගෝ සමෝවග්ගී කියලා කිව්වහම බුදුහාමුදුරන්ට රාගේ තිබ්බද නෑනේ. ඒ නිසා අනුන් විනිශ්චය කරනකොට තමන් විනිශ්චය වෙනවයි කියන එක හැමතැනම යොදා ගන්න පුළුවන් කම නැහැ. මොකද බුදුරජාණන් වහන්සේට දෙපැත්තම පේනවා. අපිට දෙපැත්තම පේනවා. හොඳ හොඳ විදියට පේනවා, නරක නරක විදියට පේනවා. අපි නරක විතරක් කියන කට්ටිය නෙමෙයිනේ. මට අනිත් ආගම්වල විතරක් විවේචනයක් තිබ්බනම් මං අන්තගාමි. අනේ බුද්ධ ආගමෙත් තියෙනවා, අන්නාගමන් වලත් තියෙනවා. මට මාතුලත් විවේචන තියෙනවා. හරිදී හරි. හරිදී වැරදී. ඒ නිසා අපි විනිශ්චයක් හැදේට අනිත් දේවල් ගන්නවා. අනිත් එක අපි ඒ තැන ඉඳලා ආපු කට්ටියනේ. මේ විවිධ අනුපාඩුකම් මන්දේ ඉඳලා ආපු විරස මෙතන අමුතු ලෝකයකින් උප්පත්තියෙන් පහළ වෙලා අරන් ආපු දේවල් නෙමෙයි. ඒ නිසා අපි මේ ලෝකෙත් හොඳට අඳුරනවා. ඉස්සර මල් ළඟ තිබුණේ මාන්නය මෙහෙමයි, ඉස්සර මාතුල තිබුණු ලෝභය මෙහෙමයි, ඒ ආදී වශයෙන් දන්නවා. ඒ නිසා ඒ ආශ්‍රිතවත් අපිට කියන්න පුළුවන්. ඒ නිසා මේ ඉන්ද්‍රියන්ට යමක් අර ඇහෙන එකේ ඒක ඒව වළක්වන්න යන්න එපා, තේරෙන එක වළක්වන්න යන්න එපා. ඒ නිසා ඉස්සෙල්ලම මේ දහම තේරුම් ගන්න උත්සාහ කරන්න. සද්ද ඇහෙන්නේ නැතුව ඉන්න, රස දැනෙන්නේ නැතුව ඉන්න, කොනකා ඉන්න, ඒව කරන්න යන්න එපා. මේ දහම නුවණින්ම හොයන්න පුළුවන් තරම් ධර්මය අහන්න, ධර්මනුවණින් බලන්න. දැන් මේ දේශනාව තුළදීත් අපි ධර්මයේ කියවෙන කොටසක් තියෙනවා. ඒ කොටස සම්පූර්ණ පිරිපුන්ව ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ ඊට අදාළ කරන වටපිටාවල් එකතු කරන වචනත් අපි එකතු කරනවා. ඒක කොහොමද තියෙනවනේ? අපි අදිතාලමක් දාන කලෙ මුලින්ම පොළොව හදා ගන්නවා. ඊට පස්සේ ඒක කොඩලා ගන්නවා, අදිතාලම් හදන්නේ. ඒ වගේත් අපි වටපිටාවට වුමනා කරන වචන ටිකුත් කියනවා. දැන් මේ වගේත් ඒ වගේ දෙයක් මේ මොහොතේ දැන් කියවෙන්නේ. ඒවත් උපකාරකයි. වටපිටාවක් නැතුව කිසි දෙයක් ගොඩනගන්න බෑ. පේන්ට් එක ගන්න මෙහෙමයි කියලා බාසුන් නැහැ කියනකොට පින්සලක් අරන් ඉස්සෙල්ලම පේන්ට් එක ගාගෙන යන්න පුළුවන්ද? බෑ. එයා ඉස්සෙල්ලම කරන්න ඕන පින්සලක් අරන් පේන්ට් එක ගන්න එක නෙමෙයි, අට්ටාලයක් හදා ගන්න ඕන එයා. අට්ටාලයක් කියන්නේ බූරුවේ හදා ගන්නවා. එයාට නගින ඉනිමගක් හදා ගන්නවා. ඉනිමඟ නැතුව පින්සලයි බාල්දිය අරන් එහෙට තීන්ද ගන්න බෑ. ඒ වගේ ඔබේ ජීවිතෙත් පසුබිම නැතුව නිර්වාණය අවබෝධ කරගන්න බෑ. ඒ පසුබිම අනිවාර්යෙන්ම ඕන. හැබැයි පසුබිම නිර්වාණය නෙමෙයි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය ඇත්ත වශයෙන්ම මේ නිවනට නගින්න තියෙන ගුරුවා ඉනිමඟ මාර්ගය මඟ ඉනිමඟ පඩි අටක් තියෙන ඉනිමකක් ඒක. ඒක නිවන නෙමෙයි. නිවන කියන එක වචනයක නැහැ. ත්‍රිපිටකේ කොයිබකවත් නිවන කියන වචනේ නැහැ. නිවන කියන වචනේවත් නිවන නැහැ. නිවන කියන වචනේට එහයින් තමයි නිවන තියෙන්නේ. එහෙනම් නිවනට වචනයක් දෙන්න පුළුවන් කම නැහැ. ඒ නිසා අපේ ඉතින් අම්මලානේ නිවන් සුව ලැබේවා කිව්වම සාදු කියාගෙන ඉන්නවා. මොහොත් සාදු විතරම තමයි ඉතින් ඉතුරු වෙන්නේ. අනේ පව් සසර ප්‍රඥාව නැති නිසා අසරණව තියෙන. හැබැයි ඉතින් සද්ධාවන්තයි, හොඳ වැඩ කරපු නිසා, හොඳ චේතනාවන් වල හිටියනම් අධ්‍යාත්මිකවත් ඒගොල්ලෝ මේ වෙන ගොඩාක් අය අපි දැකලා තියෙන මේ පිටින් යහපත් අය වෙන්න යනවා. හදවත මම ගොඩක් අය ගිහ දැකලා තියෙනවා. ඒක මේ බෞද්ධය ළඟ තියෙන ගොඩක් කල පිටින් හරි සිල්වත් ගුණංග තියෙනවා. හිත හරියට හදාගෙන නැහැ. ඒ කියන්නේ අර බඹරු කූඩු වගේ, බඹරු කූඩු පිටින් හරි ලස්සනයි, ෆුට්බෝල් වගේ දිනන තට්ටුව දැම්ම ගමන් තමයි එන්නේ රෝස් ගාලා ගත්තේ ඩිග. අන්න ඒ වගේ අපේ සමහර මේ දායකයෝ ටික ඉන්නේ හොඳට දන් දීගෙන ඉන්නවා. ආමුදුරු නිකම් වත්‍රායට කාලා වුණොත් එමි වෙලයි නේද? ඒ නිසා හොලයි. දැන් ගිහිය සාමාන්‍ය පුදුම සත්වයාට දවාලේ රැයි කියලා දෙකක් නැහැ. රාත්‍රියම තමයි තියෙන්නේ. පුදුම සත්වයා ඉන්නේ අන්ධකාරේ. එයයි දැන් ගොඩක් දේවල් පේනවා කියලා. මොන අන්ධකාරයද? අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යාවෙන් ගත්ත මතවාද වලින් පුරෝගෙන තියෙන මේක බෞද්ධයන් විතරක් නෙමෙයි කියන්නේ මේ ලෝකයේ ඉන්න සියලුම අන්ධයන්ට. ඔළුව දෙකයි අත් දෙකයි කකුල් දෙකයි තියෙන සියලුම ආගම් වල ඉන්න අන්ධයන්ට කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොම ඉන්නේ අන්ධකාරයේ, මතවාද වල, සංකල්ප වල ඉන්නේ. කියන්නේ කොහෙන් හරි අඤ්ඤමඤ්ඤ පච්චය අර එක්කෙනා මේ එක්කෙනා පැටවුව ඔළුවට සංකල්පයක්. දෙවියෙක් ඉන්නවා, භූතයෙක් ඉන්නවා, යකෙක් ඉන්නවා, මලපෙරේතෙක් ඉන්නවා කියලා දැම්මා. ඉතින් කොහේවත්වත් පේන්නේ නැති භූතයෙක් වෙනුවෙන් කෑ ගහනවා, යදිනවා, යාඥා කරනවා, පතනවා, ප්‍රාර්ථනා කරනවා, යන්නත් බලාපොරොත්තු වෙනවා. යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. මලාම යනවලු. නොමිලේ රොටි කන්න, බුරියානි කන්න, දිව්‍ය ලෝකෙ ගියාම මේ කරන්නේ. දැන් අර ඒක ආගමක කියලා තියෙනවලු. අන්‍ය ආගමිකයෙක් මැරුවාම ලොකු පිරිපුන් මේ පියවුරු තියෙන මේ කාන්තාව හත් දෙනෙක් හම්බ වෙනවා කියලා දිව්‍ය ලෝකෙ කියනවා. ඒක නිසා අනුන් අනිත් ආගමින් ඉන්න කට්ටිය මරනවා දිව්‍ය ලෝකෙ යනවා. අර පිරිපුන් මේ මේවා තියෙන ඒකම කියලා තියෙනවලු. අර ඒක ආගම කරමන් දැක්ක එහෙම තියෙනනේ. මේක පුදුම කතාවක්නේ. උන්ට මෙහෙන් හොයාගන්න බැරි හතක් බැරි නම් 60 මිනිස්සු මරලා මේ දිව්‍ය ලෝකෙ කිහිලෝ පතන් අත. එතකොට දිව්‍ය ලෝකෙත් එහෙනම් බලන්න මිනිස්සු කරන මුලාව. ඒකොට දිව්‍ය ලෝකෙ කියන එක අඳුන තරම පෙන්නලා හරියට පෙන්නලා නැහැ. දිව්‍ය ලෝකෙ කියලා කියන්නේ මේ අරූපී ශරීරය තියෙන ස්වභාවය. ඉතින් මේ ලෝකෙ මිනිස්සුගේ අන්ධභාවය පිළිබඳව කොච්චරද කියලා කිව්වොත් පින්නතුනේ මේ අමාවක දවසට තියෙන අන්ධකාරය ඒ හැටි අන්ධකාරයක් නෙමෙයි. මේ අන්ධකාරය අපිට ඕන ගමනක් යන්න පුළුවන් කිසිම එලියක් නැතුව. නිකන් පයින් ලැබෙන සංඥාවෙන් හරි ඒ අන්ධකාරය යන්න පුළුවන් පාරක අපිට. ඒත් මේ අවිද්‍යා අන්ධකාරය යන්න බෑ. මිනිස්සු ඒ තරම් මත් වෙලා, ඒ තරම් අන්ධභාවයෙන් යුක්ත වෙලා තියෙන මිනිස්සු ද්වේෂයෙන්, ලෝභයෙන්, මෝහයෙන්. ඒකට ලෝභ ද්වේෂ මෝහ තියෙනවා නම් එයාට ආගමක් නැහැ. එයාගේ ආගම ලෝභ ද්වේෂ මෝහ. වෛරය තියෙනවා නම් යාගේ ආගමක් නැහැ. යාට යාගේ ආගම වෛරය. බෞද්ධයෙක් ළඟ හරි වේවා වෛරය තියෙනවා නම් යාගේ ආගම බුද්ධ ආගම නෙමෙයි වෛරය. ලෝභ දේශ මෝහ දුරු කරන්න, අලෝභ දේශ මෝහ දුරු කරන්න පිනක් දන් දෙන්න. පින එකතු කරන්න ඕනද? පිනක් දන් දෙන්න. ඒකත් දන් දෙන්න. පින් එකතු කරන්න එපා, පිනක් දන් දෙන්න. එතකොට කුසල් ඇති වෙනවා. පින අල්ලගත්තොත් පිනේ නතර වෙනවනේ. පිනක් දන් දුන්නහම කුසල් ඇති වෙනවා. කුසලොත් අත්හැරියාම කුසල් අකුසල් නැති වෙනවා. කුසල් අකුසල් නැති වෙනකොට ඔන්න නිවන් දකින්නවා. මේ ප්‍රඥාවෙන් උදා කරගන්න තියෙන දේ. ඉතින් මේ ගෙදර ගිහිල්ලා දැන් ගෙදර ඉන්න බල්ලටව කන්නට ගන්නව දෙන්න එපා. මේක තේරුම් අරගෙන බින් කරන්න එපා, පව් කරන්න එපා කිව්වා කියලා. අන්න ඒක තමයි වරදවා ගියොත් එහෙම දහම මේකෙන් විපතක් වෙනවයි කියලා කියන්නේ. මේ බාහිර ක්‍රියාදාමයක් නෙමෙයි, මේකේ අධ්‍යාත්මික වෙනස. අධ්‍යාත්මික වෙනස. මම අල්ලගෙන යන ගමනක් නේ හැමෝම. දැන් අපි මොනවා හරි හිතන්න කියලා දුන්නොත් ඒක කරන්නේ මොකද්ද? කනින් ඇහුවා, ඔළුවට ගත්තා, හිතට කිව්වා මෙන්න මෙහෙමයි මෙහෙවන්න ඕන කියලා, ඔන්න මෙහෙවගෙන යනවා. එතකොට කවුද එතන ඉන්නේ? මමංකාරය. මමංකාරය. ඒ නිසා එක එක්කෙනා චක් කියනකොට මක් කියනකොට හිට මිහිට යන්න එපා. ඒ නිසා තමයි මේ ලෝකේ එක එක ආගම් වලින් මිනිස්සු එක එක පැත්තට දක්කගෙන යනවා. මේ ලෝකේ සියලුම ආගම්කාරයෝ හරක්. ඒක නම් රෙකෝඩින් එකේ කියවුණාද කොහෙද? ඒ නිසා මේ ඒක ඇත්ත කතාවක්. නමුත් කියන්න හොඳ නැති එක තරහා යන්න පුළුවන්. මේ ඒ උනාට මේ ඇත්ත කතාව මේක සබ්බේ පුතජන උම්මත්තකා කිව්වෙත් ඒකනේ. හරක කියන්නේ තේයි. ඒ හරක් හොඳයි. ඒ වරුසේ අහිංසක සතේ. දැන් ඒක ඒ මේ මිනිහ තනකොළ කාලේ ඉන්න සතානේ. මේ මිනිස්සු මිනිමස් කනවනේ. මේ මිනිහා අවිද්‍යාවේ ගියාම හරක් වුණාම. දැන් හරක කමන්නේ ඒක තනකොළ කකා ඉන්නේ. ඈ අනුන් ලෝකෙට කරදරයක්. මහ ඉරිහෙරයක් වෙනවානේ. ඉතින් ඒ නිසා ආගම් වලින් එහාට මෙහාට දක්වනවා. දැන් මේ ආගම් වලින් බඩපුරවගෙන ඉන්න කෙනෙකුට නම් තරහ යනවා. හැබැයි ආගම තුළ ඉඳගෙන සත්‍ය අවබෝධ කරගන්න ඉන්න කැමති කෙනෙකුට නම් මේ ගැන තරහක් යන්නේ යාට හිතෙනවා. සමන් සත්‍ය තේරුම් ගත යුතුයි කියලා. ඈ යුතුයි කියලා. ඉතින් ඒ නිසා මේ ක්‍රියා කරනවා. ඉතින් අපේ හාමුදුරුවන්ගේ අදහසක් නැහැ මේ පිරිවර හදාගන්න ඕනේ කියලා. උන්වහන්සේලාට තියෙන්නේ මේ පන්සල් හදාගන්න ඕනේ කියන අදහස විතරයි. ඉතින් උන්වහන්සේලා වලාකුළු බැමි ගහනවා, හිටිපිලිම ගහනවා, ඇලපිලිම ගහනවා, කර කවනවා, ආයි කඩනවා, ආයි විඳිනවා, ආයි හදනවා. මම ඉතින් එච්චරම කඩන්න විඳින්න හදන්නේ මාත් ඒ ගණේ තමයි පොඩ්ඩක් ටිකක් එච්චරම කරන්නේ ටිකක් ඒ ගණේ ඉන්නවා. නමුත් ඒක තේරුම් අරගෙන තියෙන ඒ නිසා තමයි මම මේ මට්ටෙ වෙන්නේ. මම පන්දල් හඳලා සතුට වෙන කෙනෙක් නෙවෙයි. මූලික අවශ්‍යතාවල් ටික සම්පූර්ණ වෙනවා නම් එච්චරයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ප්‍රඥාවෙන් හැදෙනවට මම කැමති. ඉතින් සමාජයේ නිවැරදි මඟ පෙන්වීමක් කරන්න පුළුවන් මිනිස්සු කැමති අය මඟ යන එකයි තියෙන්නේ. මඟ තෝරගෙන යන එකයි තියෙන්නේ. මට ඔසවගෙන යන්නට බෑ. ඔබ යන ගමන ඔබටම තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. වෙන කෙනෙකුට නෙමෙයි. ඒ නිසා අප්‍රමාදයෙන් සම්පාදේත සසර සද්ධර්මය හමුනුවේ ලෙහෙසින් නම් පහසුවෙන් ওই සද්ධාවත් ওই ප්‍රඥාවත් ලෙහෙසින් හමු වෙන්නේ. ඒ නිසා හට්ටි වලන් ගෙදර මුට්ටි පැත්තකට ටීවී අනිත් පැත්තට හරවලා දාලා තියෙන හැම විවේක කාලයකම සද්ධර්ම සොයන්න. මේ නොතේරෙන කවුරුණු අහන්නම ඕනේ කියලා හිතන්න එපා. මේක හාමුදුරන්ගෙන් මං අහලම තේරුම් ගන්න ඕනේ කියලා හිතන්න මේපා. පුළුවන් තරම් තමන් තේරුම් ගන්න ඒක උත්සාහ කරගන්න. ඒකට උත්තරයක් එයි. ඒ උත්තරේ තියෙන තව අඩුපාඩුකම් බලන්න. තව උත්තරයක් එයි. ඒ උත්තරේ තුල තියෙන තවත් අඩුපාඩුකම් බලන්න. තවත් උත්තරයක් එයි. තේරෙනවද නේද? දැන් බලන්න ඉස්සල්ලාම ගෝයන් ගහක් පොළොවෙන් වෙන් කරලා ගන්නවා. එතකොට ඒක උත්තරේද? නැහැ. ඊට පස්සේ ඒ ගොයන් ගහෙන් වී ඇටි වෙන් කරලා ගන්නවා. ඒක උත්තරේද? ඒත් නෑ. ඊට පස්සේ වී ඇටෙන් පොත්ත වෙන් කරලා ගන්නවා. පොත්ත වෙන් කරලා හාල් ගන්නවා. ඒක උත්තරේද? ඒත් නෑ. ඒක ලිපේ තියලා රත් කරලා ගන්නවා. ඒක උත්තරේද? ඒත් නෑ. ඒක තව වෑංජනත් එකතු කරලා බඩට දා ගන්නවා. අන්න උත්තරේ. අන්න උත්තරේ. ternary. ඒ නිසා ඔයගොල්ලෝ අර විදියට උත්තරින් උත්තරේ උත්තරින් උත්තරේ එහාට යන්න ඕන. නැත්තම් අර ගහෙන් උගුල ගත්ත ගමන් කෑවම් ඉවරයි. එහෙම රෝහල් ගත කරන්න වෙනවා මේ මිනිස්සයා ගුවන් ගහක් කාලා කියලා. ternary. ඒ නිසා මේ උත්තරයන් දෙකක් අරගෙන එතන නතර වෙන්න බෑ. මේ හැම කට්ටියක් ඉන්නවා. ගොඩාක් බනහල් ඉස්සරහට යන්නේ නැත්තේ අර පොළොවෙන් උගුල්ලා ගත්තාම එයා හිතනවා ඒක උත්තරේ කියලා. ඒ නිසා හැම උත්තරයකම තියෙන තවාඩුවක් වැරද්දක් ප්‍රශ්නයක් දකින්න. හැම උත්තරයක්ම ප්‍රශ්නාර්ථයක් කරගන්න ඉක්මනින්. හැම පිළිතුරක්ම ප්‍රශ්නාර්ථයක් කරගන්න. දැන් ඒක පඩියක් නැගගට පස්සේ එයා ඒ පඩිය තුල රැඳෙන්නේ නැහැ. ඒ පඩියට බර දීලා තව පඩියක් නගිනවා. ඔබත් එක පිළිතුරක් ලැබුවාම මේ පිළිතුරේ මේකයි මුළු ලෝකෙම කියලා හිතාගෙන ඉන්නේ නැතුව එතනින් එහාට යන්න ඕන. එහෙම වුණොත් අපි ගතානුගතික වෙනවා. ඈ දැන් මේ ලෝකේ න්‍යාය මේකයි. දැන් දෙයියෝ මැව්වා කියලා කිව්වහම මිනිස්සු ආයි මොකුත් නැහැ. දෙයියෝ මැව්වා. ඕකේ. ඒ පඩියට වෙලා රැඳුණා. ඉතින් විශේෂඥයෝ දාර්ශනිකයෝ පරිශ්‍රකයෝ පොඩ්ඩක් බැලුවම බලනකොට නෑ බලනකොට මේ වෙන කතන්දරයක් තියෙන ලෝකේ රවුම්. මේව හැදිලා තියෙන්නේ මෙහෙමයි. මේක මේ මිනිස්සු මෝඩයෝ පාලනය කර ගැනීම සඳහා අර ගල් යුගයේ මිනිස්සු හරක් වගේ මිනිමස් කන జాතියක් ඒ කාලේ මිනිස්සු පාලනය කර ගැනීම සඳහා හොඳම දේ තමයි දිව්‍ය භූතේ මේකට අන්තර්ගත කරන්න ඕනේ. එතකොට මිනිස්සු ටිකක් බයයි. ඉතින් ආගම් වල උගන්ලා තියෙන හෙන ගහනවා කියන එක වුණත් පෞකාර මිනිස්සුන්ට දෙයියා එවන ගෙඩි කියලා තමයි පෙන්වලා දිරලා තියෙන්නේ. එතකොට මිනිස්සු බය වෙනවා. එහෙමත් අපිට අවිද්‍යාවෙනුත් පොඩ්ඩක් හදන්න පුළුවන්කම තියෙනවා ටිකක්. ඉතින් එහෙම අවිද්‍යාවෙන් හදලා වැඩක් නැහැ. ඔන්න පුතේ ගෝණි බිල්ලා එනවා කියලා කරලා පොඩි කාලේ රැවට්ටුවට ලොකු වෙනකොට රාට්ටු දියාගෙන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. ඇත්තම අතු කරගන්න ඕන. ඇත්ත කියන්නේ මොනවද? ඇත්ත කියන්නේ මොකක්වත් නැති දැන. කිසිම දෙයක් මේ ලෝකේ ඇත්ත නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා කියලා පේන තැන තමයි ඇත්ත තියෙන්නේ. ඒ කියන්නේ කිසි දෙයක් නිත්‍ය කරගන්නේ නැහැ. ඒ නිසා රහතුන්ට ආ මාර්ගඵලලාභීන්ට ওই අනිත්‍යතාවයේ ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ හැම දිනම ඉන්නේ පුතඥයෝ නිත්‍යතාවේ. හැම තිස්සෙම නිත්‍යයි. මේක අසුබයි කියලා කිව්වොත් ඒක එයාගේ නිත්‍යය. මේක සුබයි කිව්වොත් ඒක එයාගේ නිත්‍යය. මේක මට අප්‍රියයි කියලා කිව්වොත් ඒක එයාගේ නිත්‍යය. මේක මට ප්‍රියයි කියලා කිව්වොත් ඒක එයාගේ නිත්‍යය. මට මේව ඕනේ නැහැ කියලා කිව්වත් ඒක එයාගේ නිත්‍යය. මට මේව ඕනේ මේ කියලා කිව්වත් ඒක එයාගේ නිත්‍යය. එයාගේ නියමය. දැන් සමහර අය ඉන්නවා මට මොකවත් එපා. මට දෙයිපල මොකුත් එපා කියන කට්ටිය ඉන්නවා. ඒක එයාගේ නියමය. එයාගේ කැමැත්ත. සමහර අය ඉන්නවා මට ප්‍රසිද්ධ වෙන්න එපා. ඕනේ නැහැ. එයා ඒකට තමයි කැමති. සමහර අය ඕන මට ප්‍රසිද්ධිය ඕනමයි. දේ යගේ නිත්‍ය. කොයි එක වුණත් මම සුදු හාලි බත් කන්න කැමතියි කිව්වත් රතු හාලි බත් කන්න කැමතියි කිව්වත් ඒක යගේ නිත්‍ය. ඒ නිසා මේ බෞද්ධ වේවා බෞද්ධ වේවා මේ සීළු දෙනාම ඉන්නේ නිත්‍යතාවේ. නියමයේ ඉන්නේ. ඒ නිසා අනිත්‍යතාවයේදී නියමයන්ගෙන් නිදහස් වෙන්න. මේ ගැන දැන් මේ කියපු වචනේ කොච්චර ගැඹීර දෙයක්ද? දැන් ඔබට මේක තේරුණාද? මේ වචනේ තුල ඔබට යන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් වෙනකන්. අපි හැමතිස්සෙම ඉන්න නිත්‍යතාවයේ කියලා කිව්ව මොකද්ද මං ඉන්න නිත්‍යතාවයේ? එහෙමනම් මං අනිත්‍යතාවයටපත් වෙන්න ඕන කොහොමද අනිත්‍යතාවයේ? මේ ගැන කොච්චර ප්‍රත්‍යක්ෂ කරගන්න දේවල් තියෙනවද ඔබට? ඔබ ඒ නිසා බුද්ධිමය වශයෙන් සක්මන් කරමින් වාඩි වෙලා හිඳමින් වැතිරිලා හිඳමින් ධම්මානුපස්සනාවේ දෙන්න. කය ගැන බලන්න, හිත ගැන බලන්න, වේදනාවන් ගැන බලන්න, ධර්මයේ ගැන බලන්න, සමස්ත ලෝකයේ ගැන බලන්න. මේ ලෝකයේ සමස්තය තේරුම් අරගෙන අල්ලා ගැනීමෙනු අතහැරීමෙනු නිදහස් වෙන්න, නිදහසිනුත් නිදහස් වෙන්න. ඒ නිදහස තමයි ඔබේ සැබෑ නිදහස බවට පත් වෙන්නේ. නිදහසෙනුත් නිදහස් වෙන්න ඕන. මගේ නිදහස් දිනේ මම පහුගිය දවසේ සැමරුවා දසවස් දවස පූර්ණයක් හැටියට. ඒ මගේ නිදහස් වූ දවස. මම මන් ළඟ මමත්වයේ දිනකම් මට නිදහසක් නෑ. මම ළඟ මමත්වයේ දිනකම් නිදහසක් නෑ. මම වද දෙනවා. ඒ නිසා මමත් වෙන්නේ නිදහස් වෙන්න. ඔබ හැම දෙනාටම සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.